Bụt đàng, bụt đàng, bụt đàng văn đề. Dhammang, dhammang, dhammang văn đề. Sanghang, sanghang, sanghang văn đề. Buddhang dhammang sanghang vande. Buddho sarana veva. Sadaham sarana veva. Sangha sarana veva. Metum saranin jayam veva. Samanta chakravalesu atra gacchantu devatan. Sandhammam muni rajasya. Sunantu sagga mokkhadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Gauravaniya Maha Sangharatne namasarai. Sadhavat vasanavante pinnutuni. Dharma desanavata prathamen apatika velavak bhavanavak puhunu karala. Ape visirala tiyena sitha eka aramunakata gannata apa mulinma balapurutu wanne. Thing e sandaha apa oba sitina oy sthane patam ලෝවැසි හැම දෙනාම සුවපත් වෙත්වා කියන මෙස්සිත පුහුණු කරමින් මෛත්‍රී භානාව වඩමින් අප මේ වැඩසටහන ආරම්භ කරමු. දෙම්පින්න තුනේ සඳහා සෝදානම් වන්න ඔබ ඉන්න ඒ ආසනයේම ඔබට වඩාත් පහසුවෙන් එක ඉරියව්වක විනාඩි කිහිපයක් ඉන්න පුළුවන් විදියට ඔබේ ඉරියව්ව සකස් කරගෙන ඒ සඳහා අප සූදානම් වෙමු. ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන ඔබේ කය ඍජුව තබා ගනිමින් වම් අත උඩින් දකුණු අත තියලා දැස් අඩවන් කරගෙන භාවනාවට සූදානම් වෙමු. පළමුවෙන් ඔබ සිටින ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. ඔබේ හිස සිට පාදාන්තය දක්වාත් ඔබේ පාද සිට හිස දක්වාත් තියෙන ඉරියව්ව පිළිබඳව අවධානය යොමු කරන්න. හොඳට හුස්මක් අරගෙන මද වේලාවක් තියලා නැවත හුස්ම පිට කරන්න. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. ඔබේ සිත

ශාන්ත සුවයට පත්වෙත්වා. මෙම විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. ලෝවැසි සියලු සත්වයන් මගේම ඥාතීන් මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. ලෝවැසි සියලුම දෙනා නිදුක්ව නිරෝගීව සුවපත්ව යහපතට පැමිණෙත්වා කියන මෙත් සිතුවිල්ලෙන් මා නිබඳව කටයුතු කරනවා. වෙත්වා සෞසත හැමකල් නිදුකේ පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැමකල් නිදුකේ පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැමකල් නිදුකේ පත්වා සැපතට සමගිව මුනිකි සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, අදත් අප බදාදා දනියන්හි පැවැත්වෙන ධර්මදේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අප ධර්මදේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකාය කියන ග්‍රන්ථයෙහි ඇතුළත් දසක නිපාතයෙහි අවිද්‍යා කියන සූත්‍රය. අවිද්‍යාව පිළිබඳව විස්තර කරමින් අවිද්‍යාව හේවත් නොදැනීම ඇතිවෙනට හේතු වන මූලික කරුණු පැහැදිලි කරමින් දේශනා කරපු සූත්‍රය. ඒ වගේම අවිද්‍යාව දුරු වෙන්නට මොකද කරන්න ඕනේ කියන මාර්ගයත් මේ සූත්‍රයේ ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා. පින්නතුනේ, අප මේ ධර්ම ශ්‍රවණය කරන්නේ අපේ ජීවිතයේ දිනෙන් දින සතුට සැනසීම වැඩි කරගන්නට. ඔබ දන්නවා ලෝකයේ බොහෝ දෙනෙක් ඉගෙන කියාගන්නේ, රැකිරක්ෂා කරන්නේ, වෙනත් හැමදේමත් කරන්නේ ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙමින්. නමුත් අවසානයේදී ස්වභාවය තමයි අප බලාපොරොත්තු වුණේ සතුට එන්නේ මඩු වෙලා අතෘප්තිකර කෙනෙක් විදියට අසතුටෙන් මිය යන අය තමයි ලෝකයේ බොහෝ විට අපට දැක ගන්න තියෙන්නේ. අන්න එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට එක දිගටම සතුට ලැබෙන ක්‍රමය පැහැදිලි කළ දෙන දර්ශනයක්. මේ සතුට තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ සචිත්ත පරියෝ දපනං කියපු විදියට අපේ හිත පිරිසිදු කරගත්තු පමණට. බොහෝ දෙනෙක් අධ්‍යාපනය ලබන්නට, බඩුමුට්ටු වැඩි කරගන්නට, ඥාති මිත්‍රාදීන් සමීප කරගන්නට බොහොම වෙහෙසක් දරනවා සතුට බලාපොරොත්තු වෙමින්. නමුත් අවසානයේදී අර ළඟා කරගත්තු දෙයින්ම සතුට වෙනුවට අපට එන්නේ දුක එන්නේ. බුදුරජාණන් වහන්සේ කෑ දේශනා කළේ ලෝකයේ මිනිස්සු මහලු භාවයෙන් නිදහස් වීම සඳහා කරන්නේ මහලු වෙන දිරාපත් වෙනම දේවල් ටිකක් ලං කරගන්නවා කියලා. ලෙඩවීමෙන් බේරෙන්න කියලා, ලෙඩවීමෙන් මිදෙන්න කියලා හිතාගෙන ලෝකෙ මිනිස්සු කරන්නේ මොකද්ද? ලෙඩ වෙන දේවල් ටිකක්ම ලං කරගන්නවා කියලා. මරණයෙන් නිදහස් වෙන්නට කියලා හිතලා මිනිස්සු මරණයට පත් වෙන විනාශ වෙන දේවල් ටිකක්ම ළඟා කරගන්නවා කියලා. මේ නිසා අවසානයේ අපට බලාපොරොත්තු වෙච්ච සතුට අහිමි වෙලා ඇතැම් විට මේ ඊටාම දුර්ලභව ලබාගත්තු සම්බුද්ධෝත්පාද කාලයත් අහිමි වෙලා තමයි බොහෝ දෙනෙක් අවසන් වතාවට නෙද්දක පියාගන්නේ. ඉතින් එවැනි ලෝකයකට ඔබට මේ සද්ධර්ම ඇහෙනවා කියලා කියන්නේ සසර කළා වූ මහා පින කානිසංසයක් විදියට ඔබ මේ ලබන දෙයක්. මේ සද්ධර්මය ඔබට ලැබෙනකොට ඔබ දක්ෂ වෙන්නට ඕන මේ කියන පණිවිඩේ ඊටාම වැනි ශ්‍රවණය කරන්නටත්, ඒ අහන දහමෙන් පුළුවන් තරම් තමන්ගේ ජීවිතයට යමක් පුහුණු කරන්න පුළුවන් නම් අන්නේ දේ හැකිතාක් දුරට පුහුණු කරන්නටත් ඔබ මහන්සි ගන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපට මේ සතුට දිනෙන් දින දිනු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අපේ ජීවිතයේ සතුට දිනු වෙනවාද කියලා අපටම බලාගන්න පුළුවන් සරල ලක්ෂණ ටිකක් තියෙනවා. එකතකින් දිනෙන් දින අපේ හිතේ තියෙන ලෝභකම්, යමකට තියෙන දැඩි ආශාව ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. භෞතික දේවල් පුද්ගලයන් සඳහා තියෙන ආශාව. අනිත් පැත්තෙන් බාහිර අය සමග තියෙන අමනාපකම් අඩු වෙන්නට ඕන. මෛත්‍රිය දිනු වෙන්නට ඕන. ඒ මෛත්‍රිය දිනු වෙච්ච පමණට අනිත් අය කෙරේ කරුණාව දිනු වෙනවා. අනිත් අය දිනු වෙනකොට සතුට වෙනවා, මුදිතා ගුණ ඇති වෙනවා. අනිත් අය ළඟදී මාන්නේ ඊර්ෂ්‍යාව මේ වගේ කාරණා හුඟා කඩු වෙනවා මෛත්‍රිය දිනු වෙච්ච පමණට. අනිත් අතෙන් හිත ටිකෙන් ටික උපේක්ෂාවට පත් වෙනවා. මේ විදිහට එකතකින් පරිත්‍යාග ශීලත්වයේ පුරුදු කරන ගමන් අනිත් අතෙන් කරුණා මෛත්‍රිය ආදී ගුණ දහම් දිනු කිරීම අපේ ජීවිතයේ සතුට වැඩි වන්නට අපට හේතු වෙනවා. මේ අතර බුදුරජාණන් වහන්සේ වඩාත්ම ඉහළම ක්‍රමයේ ලෙස සඳහන් කළේ අපට සපුරාම දුකෙන් නිදහස් වෙන නම් අවිද්‍යාව දුරු කරලා නොදැනීම මුලාව කියන මේ මානසික ගැටලුව निराකරණය කරගෙන නුවණ ලබා ගන්නට ඕන. විද්‍යාව, ඥානය, ප්‍රඥාව, ආලෝකය, දහම් ඇස කියන මේ වචන වලින් දහමේ පැහැදිලි කළ තියෙන ජීවිත අවබෝධය අපි ලබා ගන්නට ඕන. මේ ජීවිත අවබෝධය ලබාගත්තු පමණට අපට වඩාත්ම දුකෙන් නිදහස් වෙලා ආධ්‍යාත්මික සතුටෙන් තෘප්තිමත් ජීවිත ගත කරන්නටත්, අප ළඟම ඉන්න අයට ඒ සතුට ලබා දෙන්නටත්, ඒ වගේම ඊටාම තෘප්තිමත් කෙනෙක් විදියට මේ උතුම් සම්බුද්ධ ශාසනයක් ලද අවස්ථාවේදී ඊටාම සැනසීමෙන් ජීවිතේ නිමාවටපත් කරන්නටත් අපට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව ඔබ ප්‍රයෝජන ගත්තොතින් ඔබ තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සාරාංශික කල්පලක්ෂයක් කරපු මහා පරේෂණයක, මහා කැපවීමක, උත්සාහයක, ගවේෂණයක ප්‍රතිඵලයක් විදියට. ඇස් ඉස් මස්ලිය දන් දීලා කරපු සුවිශාල කැපවීමක ප්‍රතිඵලයක් විදියට අපට ලැබිච්ච ඉතාම අනර්ග ජීවිත උපදේශයක්, මාර්ගෝපදේශයක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඉතින් මේ සද්ධර්මය ලැබපු අවස්ථාවේදී එහි ඊටාම වැදගත් කරුණු තේරුම් ගන්නටත්, ඒ අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරගෙන අපේ මේ බොහොම නිසරු ජීවිතයට සරු බවක් ලබා දෙන්න, වටිනාකමක් ලබා දෙන්න අප උත්සාහ ගන්නට ඕන. අපි හුඟක් උගත් කියලා, නැත්තම් උගත් ධනවත් කියලා විතරක් අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. රූප සම්පත්තිය හුඟක් ලස්සන කියලා විතරක් අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. මේ තියෙන උගත්කම් එක මොහොතෙන් අපට නැති වෙලා යන්න පුළුවන්. අප සතුව තියෙන ධන එක මොහොතෙන් අහිමි වෙන්න පුළුවන්. මේ තියෙන නිරෝගී භාවය, රූප සම්පත්තිය එක සල්ප මොහොතකින් අවසන් වෙන්නට පුළුවන්. නමුත් අප ලබා ගත්තා වූ ආධ්‍යාත්මික දියුණුව, මානසික පාරිශුද්ධිය, දියුණු කළා වූ ගුණධම් අපට අහිමි වෙන්නේ නැහැ. අන්නේ ගුණධම් තුළින් අඛණ්ඩව අපට ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්නටත්, මානසික සතුට දියුණු කරගන්නටත්, දුකෙන් නිදහස් වෙන්නටත් අවස්ථාව ලැබිලා තියෙනවා. අද අප සාකච්ඡා කරන්නේ අවිද්‍යා කියන සූත්‍රය. අවිද්‍යා නමින් සූත්‍ර කිහිපයක් බුදුදහම තුල පැහැදිලි කරනවා. ඒ අතර අප විශේෂයෙන් සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ කරුණු 10ක් සහ 9ක් පිළිබඳව විස්තර කෙරෙන සූත්‍රය. මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් විස්තර වන්නේ අවිද්‍යාව පිළිබඳව, නොදැනීම, මෝහය නැත්තම් ඉග්නොරන්ස්, ඩිලූෂන් කියන එක තමයි ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ. ඒ වගේම මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව ලබා ගන්න ස්වභාවය පැහැදිලි කරනවා. මේ අවිද්‍යාව සහ විද්‍යාව කියන දෙකටම හේතු වන මිත්‍රත්වය. එකතකින් අයහපත් මිතුරන්ට සමීප වෙන්නට හේතු වීම නිසා ඇතිවන අවිද්‍යාව ගැන විස්තර කරද්දී අසත්පුරු ශාස්ත්‍රය පිළිබඳව විස්තර වෙනවා. අනිත් අතින් විද්‍යාව ප්‍රඥාව ලබා ගැනීමට හේතු වන කල්‍යාණ මිත්‍රත්වය පිළිබඳව විස්තර වෙනවා. ඒ අතර විශේෂයෙන් ශ්‍රද්ධා ප්‍රතිලාභය ගැන දැක්වෙනවා. මේ දහමග ප්‍රගුණ කිරීමේ ආනිසංස විදියට විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න ආකාරය නැත්තම් දුකෙන් සම්පූර්ණ නිදහස් වීම පිළිබඳව කාරණා මේ සූත්‍රය තහම අනුපිළිවෙලින් දැක්වෙනවා. පින්නතුනි, ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ටිකෙන් ටික ගැඹුරට යන දහමක්. මේක අනුපූර්ව ප්‍රතිපදාවක් විදිහට දේශනා කරනවා. හරියට මහා සාගරය වගේ. මහා සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන මේ මහා සාගරය වගේ භාගතුන් වහන්සේ දේශනා කරු මේ ධර්මය, ධර්ම විනය, මේ සම්බුද්ධ ශාසනයත් ටිකෙන් ටික ගැඹුරට යන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ අනුපූර ප්‍රතිපදාව ඉතාම පැහැදිලිව විස්තර කරන සූත්‍රයක් තමයි අවිද්‍යා සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඔබට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඔබ ආදී යම්කිසි විදියක ගුණධර්ම ප්‍රගුණ කරනවා නම් ඔබ ඒ ගුණධර්ම තුල කොතනද ඇත්තටම ඉන්නේ කියන එක පිළිබඳව ඔබ දැනට ඉන ස්වභාවය තේරුම් ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ප්‍රධානම දේ තමයි පින්නතුනි, ධර්ම මාර්ගයේ යද්දී අපි දැන් ඉන්නේ කොතනද, අපේ දැනට තියෙන අඩුපාඩුකම් මොනවද කියන එක ගැන අපි අවංකව තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් නොගත්තොත් අපට දුර ගමනක් යන්න අමාරුයි. මේ අවබෝධයක් සමගම අපට තේරෙනවා අපි කොච්චරනම් දුර තව යන්න ඕනද, කොයිතරම් අඩුපාඩු තමන්ගේ ළඟ සකස් වෙන්න ඕනද කියන එක තමන්ට අවබෝධයක් ලැබෙනවා. මේ අවබෝධය ලබා ගන්නට අවිද්‍යා සූත්‍රයේ බෙහෙවීම අපට වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී විස්තර කරනවා අවිද්‍යාව පිළිබඳව මුලින්ම. අවිද්‍යාව කියන්නේ නොදැනීම. අපි කරන්නේ මොකද්ද, ලෝකයේ ස්වභාවය මොකද්ද, අපේ ජීවිතයේ හැබෑ ස්වභාවය මොකද්ද කියලා දන්නේ නැති ස්වභාවය. දන්නේ නැති ස්වභාවය කියන්නේ පින්නතුනි, ඔබට හිතේ ඔබ හුඟක් දේවල් ජීවිතේ දන්නවා කියලා. හොඳට අධ්‍යාපනය ලැබලා තියෙන පුළුවන්, මාසික ලොකු වැටුපක් ලැබන වෙන පුළුවන්, සුඛෝභෝගී පහසුකම් තියෙන උපකරණ යාන වාහන පාවිච්චි කරමින් සුඛෝභෝගී නිවසක ඔබ වාසය කරන වෙන පුළුවන්, බොහොම උගත් මට්ටමේ යහළුවන් ඇසුරු කරන වෙන පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් ඔබ හුඟක් බුද්ධිමත් කියලා. නමුත් වෙනතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකන් අපට තේරෙනවා, ඇහුවට පස්සේ තමයි අපට තේරෙන්නේ අපේ බුද්ධිය කොතනද කියලා. ඔබ ඇහැට රූපයක් පේනකොට අප බොහෝ විට හිතෙන්නේ, අපට හිතෙන්නේ මේ මොහොතේ ඇස් දෙක ඉස්සරහා තියෙන රූපය අපට මේ පේන්නේ කියලා. කනට ශබ්දයක් ඇහෙනකොට අපට හිතෙන්නේ මේ මොහොතේ බාහිර තියෙන ශබ්දය තමයි මේ ඇහිලා තේරුම් ගන්නේ කියලා. ඔබේ හිතට අරමුණක් එනකොටම හිතෙන්නේ මේ මොහොතෙහි තියෙන රූපයක් දෙයක් තමයි සිහිපත් වෙන්නේ කියලා. ඊටාම සරල උදාහරණයක් ගන්න පින්නතුනි. ඔබ භාජනයක කැම ටිකක් කනකොට, ඔබ පිඟානක දාගෙන කැම ටිකක් අනුභව කරනකොට බලන්න, ඔබේ කැම ටික දිහා බලාගෙන නේද ඔබ කැම කන්නේ? ඔබේ දිවට යම්කිසි ආහාරයක් ගැන රස දැනෙනකොට ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිතෙන්නේ මේ මොහොතේ මේ පිඟානේ ලස්සනට තියෙන කෑම ටිකේ රහ ඔබට දැනෙන්නේ කියලා. හොඳට මේ ගැන අවධානයෙන් ඉන්න. ඇත්තටම බලන්න පින්නතුනි, මේ මොහොතේ ඔබේ දිවට රසයක් දැනෙනවා නම් දැනෙන්නේ මේ මොහොතේ ඔබේ අර පිඟානේ තියෙන ආහාරද? පින්නතුනි, ඇත්තටම මේ මොහොතේ ඔබේ දිවට රසයක් දැනෙනවා නම් දැනෙන්නේ මේ මොහොතේ අර පිඟානේ තියෙන කෑම නෙවෙයි, මීට මොහොතකට කලින් ඔබ කටට ගත්තෝ ඒ වගේම දත් වලින් හපපු දිවෙන් එහාට මෙහාට කරපු කෙල සමග මිශ්‍ර වෙච්ච ආහාරي රසයයි ඔබට මේ වෙලාවේ දැනෙන්නේ. බලන්න පින්නතුනි, ඔබට කවදාවත් මේක හිතෙලා තියෙනවද? ඔබ බොහොම උගත් බුද්ධිමත් නුවණැති කෙනෙක් කියලා ඔබ හිතාගෙන හිටියේ නේද? එහෙම හිතාගෙන හිටිය ඔබට මේ සරල කාරණේ ජීවිතේ කී වතාවක් නම් හිතෙලා තියෙද කියලා අවංකව බලන්න. ඔබේ කටට කෑමක රස දැනෙන අවස්ථාවේදී ඒ කටේ තියෙන කෑම ගැන ඔබට සිහියක්, මේ වගේ කෙලත් එක්ක මිශ්‍ර වෙච්ච කෑමක නේද මේ රස දැනෙන්නේ කියලා ඔබට ජීවිතේ කී වතාවක් හිතලා තියෙනවද? අවංකව බලන්න. එහෙනම් ඔබ ඇත්තටම බුද්ධිමත්ද? මේ වගේ සරල කාරණයක්වත් ඔබට තේරුම් ගන්න බැරි වුණා නම් කොහොමද මේ නිවන වැනි තාම ගැඹුරු කාරණයක් පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ කියන එක අපට හිතා ගන්න පුළුවන්. ඒ වගේම පිනොතුනි, බලන්න ඔබේ නිවසේ සීතකරණයක් තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ සීතකරණය ඔබට මතක් වෙනවා කියලා ගන්න බලන්න. ඔබේ නිවසේ සීතකරණය ඔබට මතක් වෙනකොට මතක් වෙන්නේ දැන් ඔබ මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ, සාමාන්‍යයෙන් ඔබ මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ ෆ්‍රිජ් එක ළඟින් ආපු වෙලාවක, ඉන් බැහැර වෙන වෙලාවකදී ඔබට ගෙදර සීතකරණය මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක්ද, ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකක්ද? දැන් මේ මොහොතේ ඔබ මේ බනහමින් ඉන්නේ, අහමින් ඉන්නකොට ඔබ කලින් ෆ්‍රිජ් එක ඇරලා තිබුණ එක මතක් වෙනවා. එක එක තට්ටුවල මේ වගේ කෑම තියෙනවා, මේ වගේ බීම જાති තියෙනවා කියලා ඔබට දැන් මතක් වෙනවනේ. එහෙම මතක් වෙනකොට දැන් ඔබට මතක් වෙන්නේ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක්ද, ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකක්ද? මේ මොහොතේ මතක් වෙන්නේ ඔබට, ඇත්තටම කිව්වොත් මතක් වෙන්නේ ඔබේ දැන් මනසේ ස්වභාවය තමයි ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක් තමයි ඔබට මතක් වෙන්නේ. නමුත් ඇත්තටම මේ මොහොතේ ලයිට් පත් වෙලාද තියෙන්නේ? ලයිට් එක ඕන් වෙලාද තියෙන්නේ? මේ වෙලාවේ ලයිට් එක ඕෆ් වෙලා තියෙනනේ. ඔබ බලන්න පින්නතුනි, ඔබට ජීවිතේ කවදා හරි දවසක ඔබට gedara සීතකරණය මතක් වෙනකොට ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකක් ඔබට මතක් වෙලා තියෙනවද? මේවා ඉතාම සරල කාරණා පින්නතුනි. ඇත්තටම මේ මොහොතේ අපි එක මතක් කරනකොට ඒක ලයිට් ඕෆ් වෙලා තියෙන්නේ. මේ ඉතාම සරල කාරණයක් අපි මේ කියුවේ අපේ ජීවිතය අපි කොයිතරම් දුරට නුවණින් දැකලා තියෙද කියලා බලන්නට. අන්නේ වගේ මීටත් වඩා ගැඹුරින් අපට ජීවිතය ගැන පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. අපේ ඇසට මේ වෙලාවේ රූපයක් පේනවා නම් ඒ රූපයේ ස්වභාවය මොකද්ද කියලා පැහැදිලි කරලා දෙනවා. මේක පැහැදිලි කරලා දුන්නොත් ඒක තේරුම් ගත්තොත් තමයි සැබවින්ම අපට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. අද අපේ අවිද්‍යාවේ ස්වභාවය මොකද්ද? අපි හිතන් ඉන්නේ මේ දකින රූපයේ මේ වර්තමාන මොහොතේම මට පේනවා කියලා. ඔබේ කනට ඇහෙන මේ බණපද ටික ඔබට හිතෙන්නේ මේ මොහොතේම ඔබ කනින් අහනවා කියලා. නමුත් පින්නොතන යථාර්ථය මොකද්ද? ඔබට මේ රූපය පේනකොට ඔබ ඒක දකින්නේ චක්කු විඥානයෙන් නෙවෙයි, ඇත්තටම ඔබ තේරුම් ගන්නේ මනෝ විඥානයෙන්. මනෝවිඤ්ඤාණයෙන් මේක තේරුම් ගන්නකොට අර මුලින් ලැබිච්ච අත්දැකීම ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් චක්කු සම්පස්සයත් චක්කු සම්පස්සජා වේදනාවත් රූප සංචේතනා කියන මේ අවස්ථා ගාන පසුකල ගිහිලා නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච මොහොතක මන ආයතනයේ ධර්මාලම්බනයක් විදිහට ඒක අරගෙන මනෝවිඤ්ඤාණයෙන් තමයි මේක තේරුම් ගන්නෙ. නිකං සරල උදාහරණයක් කියනවා නම් අපි රාත්‍රියේ කාලේ අහස බලනකොට අහසේ ග්‍රහ තාරකාවක් පේනකොට අපට හිතෙන්නේ මේ මොහොතේ පේන ආලෝකය මට පේන්නේ කියලා. නමුත් පින්නතුනේ ඒක තේරුම් ගන්නකොට අපි එක හඳුනා ගන්නකොට ඇතැම් විට ඒක ගැලක්සියක් වෙන්න පුළුවන්. ඒ තාරකාව ඒ ගැලක්සියෙන් ආලෝකය ඇවිල්ලා වර්ෂ 100 ගාණක් වෙන්න පුළුවන් අපේ පෘථිවියට එන්න. ඇතැම් විට ඒ ගැලක්සිය, ඒ මන්දාකිණිය මේ වෙලාවේ වසර 100 ගාණකට කලින් විනාශ වෙලා මේ මොහොතේක තිබිච්ච තැනවත් නැති වෙන්න පුළුවන්. ඒ ආකාශයේ පේන ගැලක්සිය වගේම තමයි පිනතුණි මේ මොහොතේ ඔබේ ඇසට පේන මේ රූපය. රූපය පේන අවස්ථාවේදී රූපයේ මුල් අද්දැකීම නිරුද්ධ වෙලා තියෙන්නේ. මේ නිසයි බුදුහාඳුරෝ දේශනා කරන්නේ න පංචේ විඥානේහි කේනච ධම්මා පටිවිදහානාති අඤ්ඤතර අබිනිපාතමත්තා කියලා. මේ චක්කු විඥාන ආදී අර මුලින් හටගන්න විපාක මට්ටමේ උපේක්ෂා මට්ටමේ මේ ස්වභාවයෙන් කිසිම දෙයක් හඳුනා ගන්න බෑ. ඒකෙන් යම් කිසි දෙයක් සිද්ධ කරනව මොකද්ද? අඤ්ඤතර අබිනිපාතමත්තා. ඒකෙන් සිද්ධවන්නේ ඒ ඉන්ද්‍රියට අරමුණු පතිත වීම සිද්ධ වෙනවා. වර්ණ රූපයෙන් ගන්නවා. හැබැයි ඒක හඳුනා ගන්න එක විනිශ්චය ආදී සියල්ලක්ම සිද්ධ කරන්නේ කුසල අකුසල සියල්ලක්ම සිද්ධ කරගන්නේ අර මුල් අද්දැකීම නිරුද්ධුණාට පස්සේ. පින්නතුනේ මෙන්න මේක නොදැනීම නිසා තමයි අපට කෙලෙස් ඇතිවන්නේ. අපි යමක් සිහිපත් කරනකොට සිහිපත් කරන මොහොතේදී ඒලසම තියනවා කියන වැරදි අවබෝධයටයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අවිද්‍යාව නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මොකද්ද වෙන්නේ? පංච නීවරණ හට ගන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේ ආදී නීවරණ හටගන්නේ මෙන්න මේ නොදැනීම නිසා. බාහිර රූපයට ආසා කරන්නේ මේ නිසා. පින්නතුනර ඈත ආකාශයේ පේන ග්‍රහ තාරකාව මීට වසර 100 ගානකට කලින් නිරුද්ධ වුණා කියලා දැක්කොත් ඔබ දන්නවනම් ඔබට මේ ග්‍රහලෝකය ගැන ආසාවක් ඇති වෙනවද? අමනාපයක් ඇති වෙනවද? ඔබ ඊට වඩා ලොකුයි කියලා මාන්නයක් ඇති වෙනවද? ඒ තාරකාව හරි ලස්සනයි මට වඩා බබලනවා කියලා ඊර්ෂ්‍යාවක් හටගන්නවද? දිනොතනේ කිසිම කෙලසක් අපේ හිතේ හටගන්නේ මේ අවබෝධයත් එක්ක. අන්න ඒ වගේම තමයි මේ මොහොතේ අපේ ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්දේ නිරුද්ධ වෙච්ච දෙයක් මේ මන ආයතනෙන් තේරුම් ගන්නේ, මගේම මනසේ ස්වභාවය අනුව මේ තේරුම් ගන්නේ කියලා තේරුම් ගත්තොත් අපට රාගය, ద్వේෂය, මානය දුරු වෙන්න ඉතාම සල්ප මොහොතයක් ගත වෙනවා. මෙන්න මේ අවබෝධය නැති වුණොත් තමයි අර කාමච්ඡන්ද ආදී නීවරණ හටගන්නේ. මේ නීවරණ හටගන්නේ ඇයි කියලා ඊළඟට සඳහන් කරනවා බුදුහාඳුරෝ. නීවරණ හටගන්නේ නිකන් නෙවෙයි, නීවරණ වලට ආසන්නතම හේතුව හැටියට දක්වන්නේ ත්‍රිවිධ දුස්චරිතය. කයින්, වචනෙන්, සිතින් කරන වැරදි දේවල් නිසායි මෙලෙස කාමච්ඡන්ද ආදී නීවරණ හටගන්නේ. මේ කායික, වාචික, මානසික දුස්චරිතයට හේතුව මොකද්ද? ඊට හේතුව තමයි ඉන්ද්‍රිය අසංවරය. ඇසකන ආදී පිළිබඳව සංවරයක් නැතිකම නිසායි මේ වගේ කායාදී දුස්චරිත හටගන්නේ. ඊළඟට සඳහන් කරනවා ඇයි මේ අසංවරය ඇති වෙන හේතුව? අසංවරය ඇති වෙන හේතුව තමයි අසති අසම්පජඤ්ඤය. සිහියක් සහ නුවණක් නැතිකම. අසති අමනසිකාරය ඇති වෙන හේතුව මොකද්ද? ඊට හේතුව තමයි අයනසෝ මනසිකාරය. යමක් පිළිබඳව නුවණින් මෙනෙහි නොකිරීම, අපි ලබන අධ්‍යක්ීමේ මුල්ම ස්වභාවයේ මුලටම ගිහිලා ඒක තේරුම් නොගැනීම හේවත් නැත්තම් දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය පිළිබඳ අනුබෝධය නිසායි මෙලෙස අයෝනසෝ මනසිකාරය හටගන්නේ. අයෝනසෝ මනසිකාරය ඇති වෙන හේතුව මොකද්ද? ඊට හේතුව තමයි අශ්‍රද්ධාව. ධර්මයේ පිළිබඳව මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ පිළිබඳව එහි ස්වභාවයේ පිළිබඳව තියෙන නොපැහැදීම, අනවබෝධය. මේ අශ්‍රද්ධාවට හේතුව මොකද්ද? ශ්‍රද්ධාවක් නැතිකමට හේතුව මොකද්ද? ශ්‍රද්ධාවක් නැති වෙන හේතුව තමයි හරියට ධර්ම ශ්‍රවණය කර නොතිබීම. නියම දහම් පණිවිඩයක් Tamanට නොලැබීම. නියම දහම් පදයක් නොලැබුණා නම් නොලැබෙන හේතුව මොකද්ද? සැබෑ කල්යාණ මිත්‍රයන් ජීවිතයේ මුණ නොගැසීම. පින්වතුනි අපේ ජීවිතේ උදව් උපකාර කරන හුඟක් මිත්‍රයන් උපකාර කරලා ඇති. අපේ අම්මා තාත්තා හුඟක් උදව් කළා අපට. අපේ සහෝදර සහෝදරියන් ඥාතීන් උදව් කළා ඇති. අපට උගන්වපු ගුරුවරු උදව් කළා ඇති. වෙනත් විදිහේ නොඑක් අය රාජ නිලධාරීන් ආදී නොඑක් අය ඔබට ජීවිතේ උදව් කළා ඇති. නමුත් එයා උදව් කළා තියෙන සාමාන්‍යයෙන් ඔබට ඉගෙන ගන්න රැකියාවක් කරන්න ගෙදරට කෑම බීම බඩු මුට්ටු ගියක් දොරක් ඉඩකඩම් ටිකක් ලබා ගන්න විතරයි එයා උදව් කළා තියෙන්නේ. එතකොට ඒ අයගෙන් අපට මේ නිසි දර්ශනයක් ලැබුණ නැහැ. ඉතින් ඒ අයට අපේ බුදුදහම තුල සැබෑ ලෙසම සත්පුරුෂ කියන මට්ටමට එන එක සූදානම් නැහැ. සත්පුරුෂ මට්ටමට එනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. කල්යාණ මිත්‍රත්වයට එන එක එයට පහසු කාරණයක් නෙවෙයි. ඇතැම් විට පරලොව සුගතිගාමි වෙන මාර්ගය අපට කිව්වත් ඒ තැනැත්තාවත් නියම කල්යාණ මිත්‍රයාසේ බුදුදහමෙන් සලකන්නේ නැහැ. එතකොට අපට සැබෑ කල්යාණ මිත්‍රයන් නොලැබීම නිසා තමයි ශ්‍රද්ධාව නොලැබුණේ. ශ්‍රද්ධාව නොලැබුණා නම් නියම කල්යාණ මිත්‍රයන් නොලැබුණ නිසායි නියම ධර්මයක් අහන්න නොලැබුණේ. සැබෑ දහමක් අහන්න නොලැබුණු නිසායි අපට ශ්‍රද්ධාව නොලැබුණේ. ශ්‍රද්ධාව නැති විට යෝනිසෝ මනසකාරය නැහැ. යෝනිසෝ මනසකාරය නැති විට ඉන්ද්‍රිය සති සම්පජාඤ්ඤය නැහැ. සති සම්පජාඤ්ඤය නැති විට ඉන්ද්‍රිය සංවරය නැහැ. ඉන්ද්‍රිය සංවරය නැති විට මොකද වෙන්නේ? ත්‍රිවිධ දුස්චරිතය වෙනවා. ත්‍රිවිධ දුස්චරිතය ඇති විට කාමච්ඡන්ද ආදී නීවරණ හට ගන්නවා. නීවරණ හට ගැනීම හේතුවෙන් අපට අවිද්‍යාව ඇති වෙනවා. මෙන්න මේ වගේ අපට අද අපි අවිද්‍යාව මට්ටමින් ඉන්නව නම් ඒකට හේතු වන සැබෑ කල්යාණ මිත්‍රයන් නොලැබීමේ සිට මේ මුලාව දක්වා වූ අපේ චර්යාවල හේතුව බුදුහාමුදුරුව මුලින් විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ අවිද්‍යාව හරියට විශ්වයේ තියෙන සමහර තැන් ග්‍රහලෝක අතර ඉතාම අන්ධකාර ස්ථාන. ඒවට කියන්නේ අන්තරීක්ෂ අගහ කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි බ්ලැක් හෝල් කියලා කියන්නේ. බ්ලැක් හෝල් කියන්නේ මේ අවකාශයන් නැත්තම් ග්‍රහලෝක දැඩි අන්ධකාරයෙන් තියෙන ස්ථාන. ඒවට සූර්යාලෝකය හඳේලිය ආදී ලැබෙන්නේ. ඇතැම් විට මේ ස්ථානවල සමහර සත්‍යයන් කර්මානුරූපව ඉපදෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ සත්‍යයන් කර්මානුරූපව ඉපදිලා කර්මානුරූපව ජීවත් වෙලා කර්මානුරූපව මිය යනවා. එය ජීවත් වෙන්නෙත් ඉපදෙන්නෙත් මිය යන්නෙත් අන්ධකාරෙමයි. මේක තමයි ලෝකේ තියෙන දැඩි මාන්දකාරී විදිහට සලකන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන යම්කිසි කෙනෙක් අවිද්‍යාවෙන් නම් ඉන්නේ, නොදැනීමෙන් නම් ඉන්නේ, ඩිලූෂන් එකෙන් නම්, ඉග්නොරන්ස් එකෙන් නම් ඉන්නේ, මෙන්න මේ අන්ධකාරය අර තියෙන අන්තරීක්ෂ අගහ කියන දැඩි අන්ධකාරයටත් වඩා දැඩි අන්ධකාරයක් කියලා කියනවා. වෙනත් විදියකින් කියනවා නම් දැන් අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක දන්නේ නැත්නම් අපි අන්නේ නොදැනීම දැඩි අන්ධකාරයක් විදියටයි බුදුහාඳුරු සලකන්නේ. අපි ඇතැම්මිට ලස්සන ආලෝක මැද්දේ සින්දු අහමින් රසවත් කෑම කමින් හොඳට ඇඳුම් ඇඳගෙන බොහෝම බැබලි බැබලි ජීවිත ගත කරන්න පුළුවන්. එහෙත් අපි මේ ඇහැට පේන රූපයේ කනට ඇහෙන ශබ්දයේ ස්වභාවය මොකද්ද කියලා නොදැනගත්තොත් අපි කොච්චර ආලෝකයක ජීවත් වුණත් ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් අපි අර අන්තරීක්ෂ අගහ වගේ බ්ලැක් හෝල් එකේ ඉන්න වගේ දැඩි අන්ධකාරයක ඉන්නේ කියලා බුදු පියාණන් වහන්සේ අප කෙරෙහි තාම කරුණාවෙන් දේශනා කරනවා. එතකොට ධර්මයේ සඳහන් වෙනවා මේ සූත්‍රයේ ඊළඟ පදනම තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. විද්‍යාව කියන්නේ මේ ලෝක යථාර්ථයේ චතුරාර්ය සත්‍ය, දුක දුකට හේතුව, දුකෙන් නිදහස් වීම, දුකෙන් නිදහස් වෙන මාර්ගය කියන මෙන්න මේ සතර ගැන තියෙන යථාභෝධය සහ ඒ අවබෝධයෙන් විමුක්තියටපත් වීම. නැත්තම් ඇහැට රූපයක් පේනකොටම මේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දැකලා ඒ රූපේ යථා ස්වභාවය දකින මනසක් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒ මනෝවිඥාණයත් මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකලා රූපේනොත් නිදහස් වීම නාමයෙන් කියලා, නාමයේ සහ රූපයේ කියන මේ අන්ත දෙකෙන්ම නැත්තම් නාම රූප විඥාන කියන මේ අන්ත දෙකෙන්ම දුර වෙලා සැබෑ ලෙසම මිදීමටපත් වීමයි විමුක්තිය කියලා කියන්නේ. අන්නේ විමුක්තියටපත් වෙච්ච කෙනාට ලෝකේ ඇලෙන්නවත්, ලෝකේ ගැටෙන්නවත් දෙයක් නැහැ. හුදකින් හැම මොහොතෙම සිද්ධ වෙන මේ ස්කන්ධ පංචකයේ හට ගැනීමත්, ඒ හටගත්තු එක එතනම නිරුද්ධ වීමත් කියන යථාර්ථය විතරයි ඔහු දකින්නේ. මේ අවබෝධය තුල ඔහුගේ සිත කිසිම බාහිර රූපයක පිහිටා සිටින්නේ නැහැ. යත්ත පඨවේච ආපෝච තේජෝ වායෝ නගාදති කියන්නේ මේකයි. ඔහුගේ සිත බාහිර කිසිම රූපයක බැස ගන්නා විද්‍යාසහගතව. ඔහු දන්නවා මේ අත්විඳින්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා. මනස පැත්තේ නොතියපෙන්නේ නැහැ. මනසත් නිත්‍ය දෙයක් වශයෙන් දකින්නේ නැහැ. ඒ මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා තත්ත විචක්කදී කියලා කියනවා. ඔහු ඒ තැනම විතර්කණය කරනවා. ප්‍රඥාවෙන් බලමින් ඉන්නේ. අහුත්වා සම්මුතං හුත්වා නබවෙච්චති. පෙර නොතිබි හටගෙන මේ මනෝවිඥාණය නිරුද්ධ වෙනවා. මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි කියලා ඔහු ඒකත් දකිනවා. මෙන්න මේක තමයි විද්‍යා විමුක්තියටපත් වීම කියලා කියන්නේ. භාගතුන් වහන්සේ සඳහන් කරන මේ විද්‍යා විමුක්තියට නිකන්පත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමපත් වෙන්න නම් ඒ තැනත්තා සත්ත බොජ්ජංග වඩන්නට ඕන. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන මේ බොජ්ජංග හතක් තියෙනවා. මේ බොජ්ජංග හත වැඩුවොත් තමයි මේ අවබෝධය ලැබෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ බොජ්ජංග හතක් නිකන් වැඩෙන්නේ නැහැ. බොජ්ජංගේ වැඩෙන භූමිය ලෙස සලකන්නේ සතර සතිපට්ඨානය. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තැන පිළිබඳව සිහිය පිහිටුවා ගන්නට ඕන. තමන්ගේ කය ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව හෝ ධාතු මනසිකාරය ආදී දේවල් ගැන හිත පිහිටුවගෙන මේ ශරීරයට මේ කයට හේතුව ආහාර ආදී මේ වර්තමාන හේතුවත් තෘෂ්ණා අවිද්‍යා කර්මාදී අතීත හේතුනොත් කියන මෙන්න මේ හේතු ටික යා හොඳට දැනගන්නවා. හේතු ඇති කල්ලි මේක හට ගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් හැම මොහොතෙම නිරුද්ධ වෙන ස්වභාවයක් නේද කියලා මේ කයෙහි ස්වභාවය රූපය හඳුනා ගන්නවා. වේදනාව පිළිබඳවත් එහෙම හඳුනා ගන්නවා. ඇස කන ආදී මේ ආයතන හයට ලැබෙන සැප දුක් උපේක්ෂා ආදී වේදනා ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා හු දකිනවා. හිතත් ගැනත් ඒ වගේම බලනවා. හිත හටගන්නේ නාම රූප නිසා, නාම රූපේ නිසා හටගන්නේ චක්කු විඥාන ආදී මේ විඥාන එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ධර්මාලම්බන සංඥා චේතනා දෙකත් ස්පර්ශ නිසා හටගෙන ඒ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. සතිපට්ඨානේ වාසය කිරීම නිසා සතිපට්ඨානේ වාසය කරනකොට ඔහු මේ ගැන එක අතකින් සතිමත් බව දිනු කරනවා, අනිත් අතින් සමුදේ වේ බලමින් සම්පජාඤ්ඤය නැත්නම් ප්‍රඥාව, විද්‍යාව, ඥානය දිනු කරගන්නවා. මේ සතර සතිපට්ඨානෙ ඉන්නකොට සත්බොජ්ජංගේ වැඩෙනවා. සත්බොජ්ජංගේ වැඩෙනකොට විද්‍යාව විමුක්තිය සාක්ෂාත් වෙනවා. ඉන්පසුව බුදුහාඳුර පැහැදිලි කරන මේ සතර සතිපට්ඨානෙත් නිකන් වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨානෙ වැඩෙන නම් ත්‍රිවිධ සුචරිතය තියෙන්නට ඕන. කයෙන් වචනෙන් සිතින් සුචරිතවත් දේවල් යහපත් දේවල් කරන්නට ඕන, නිවැරදි දේවල් කරන්නට ඕන. කය වචනේ සිත සංවර කරගන්නට ඕන. කයෙන් සිදුවන ප්‍රාණඝාත ආදී වැරදි, වචනෙන් සිදුවන බොරු කීම ආදී වැරදි, මනසෙන් සිදුවන අවිජ්ජා ව්‍යාපාද දෝමනස් ආදී අවිද්‍යා ආදී මේ දේවල් ටිකෙන් ටික දුරු කරගන්නට වෙනවා. මේ ත්‍රිවිධ සුචරිතයේ සිද්ධවන්නේ කන් නෙවෙයි. ත්‍රිවිධ සුචරිතය සිද්ධවන නම් ඒ තැනැත්තාට ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහිවති. ඇසින් රූප දැකලා නිමිති අරගෙන කෙලෙස් පස් යන්නට හොඳ නැහැ. බොහෝම අවධානයෙන් රූප දකින එක, සබ්දාහන එක, මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය ගැන නිතර මුරකරුවන් යොදලා තියන්නට ඕන. අරමුණු වෙනකොටම හොඳ අවධානයෙන් සිහියෙන් නුවණින් හැම වෙලාවෙම ඉන්නට ඕන. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය දිනු වෙන්නේ සති සම්පජඤ්ඤයත් එක්ක සිහියෙන් නොනෙන් හිටියොත් තමයි ඉන්ද්‍රිය සංවරය දිනු වෙන්නේ. සති සම්පජඤ්ඤය දිනු වෙන නම් යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙනවා. අර ඒකේ හේතුව මුලම දකිමින් තමයි ඉන්නට ඕන. ඇසර රූපයක් පේනකොට ඒකේ මුල මොකද්ද? ඒ නිරුද්ධ වෙච්ච ඇස රූපයේ චක්කු විඥානයේ චක්කු සම්පස්සය ආදී මේ කරුණ නිසා නේද දැන් මේ මොහොතේ මේක හටගන්නේ කියලා යෝනිසෝ මනසිකාරයෙන් ඉතර ඉන්නට ඕන. යෝනිසෝ මනසිකාරය ඇති වෙන නම් ඒ තැනට ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ පිළිබඳව විශ්වසනීයත්වයක් තියෙනට ඕන. දුක නිදහසන මාවත මේකයි නේද කියන විශ්වාසයක් තියෙනට ඕන. මෙතෙන්දි පිනතුණි ධර්ම ශ්‍රවණය කළ තියෙනට ඕන චතුරාර්ය සත්‍ය පිළිබඳව ධර්මය. මොකද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියලා කියන්නේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපේත්ව අවසේසං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියලා. යම්කිසි අපි කායික දුකක් චේතසික දුකක් විඳිනවා නම් අන්න ඒ දුක හැර වෙනත් යමක් වෙනවා නම් ඒකයි භාගතුන් වහන්සේ සැබෑ දුක්ඛ සත්‍ය කියලා දේශනා කළේ. එින් බැහැර යමක් වෙනවා නම් ඒක දුක වෙනවා. හැබැයි මෙන්න මේ මුලින්ම තියෙන එක දුකක් වෙන්නේ ඒක දුක්ඛ සත්‍යයි. එතකොට අපි ලබන මුල්ම අත්දැකීම පටිසම්භිදා මග්ගයේ දක්වන විඥාන චර්යා කියන මුල් අවස්ථාව. මේ මුල් අවස්ථාවෙන් යමක් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. මේ මුල් අත්දැකීමෙන් ඇත්තෙම අපි වර්තමානය තුල ඉන්නවා කියලා කිව්වට අපි බොහෝ විට කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානයේ ඉන්න කියලා අපි කියනවා. නමුත් අපි වර්තමානයේ ඉන්නවා කියලා කිව්වත් අපි ඉන්නේ වර්තමානයේ නෙවෙයි, ඒ නිරුද්ධ වෙච්ච අතීතයේ පිළිබඳවම අපි ඉන්නේ. එතකොට අර නිරුද්ධ වෙච්ච අතීතයේ ස්වභාවය තමයි ඒක යථාර්ථය ගත්තොතින් එහි ස්වභාවය. ඒ මුල්ම අධ්‍යක්ීමට කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක මුල් අරමුණ පතිත වීම විතරයි වෙන්නේ. එතකොට අන්නේ මුල් අධ්‍යක්ීම සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒ මුල් ස්කන්ධ පංචකේ හට ගැනීම. මුලින්ම ඇසට රූපයක් පේනකොටම අනිත් ක්‍රියාකාරීත්වයන් මත රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. ඇසත් රූපයත් දෙක රූපස්කන්ධයට යනවා. ඒ පිළිබඳව හට ගන්න සියුම් වේදනාව වේදනාස්කන්ධයට යනවා. හඳුනා ගැනීම සංඥාස්කන්ධයට. ඒ පිළිබඳව චේතනා පහළවීම සංඛාරස්කන්ධය. ඒ පිළිබඳව හඳුනා ගන්න ස්වභාවය විඥානස්කන්ධයෙන් මේ ටික ඉතාම ප්‍රාථමික මට්ටමේ වෙන්නේ. මේක ගැඹුරු අවබෝධයක් නෙවෙයි. ඉතාම ප්‍රාථමික මට්ටමේ ස්කන්ධ පංචකයක් මේ හටගන්නේ විපාක මට්ටමේ එකක්. මේක සැපක්වත් දුකක්වත් නෙවෙයි. මේක උපේක්ෂා සාගත මට්ටමක්. මෙන්න මේ මුල් ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයක් නොතිබ්බොත්, අවබෝධයක් තිබුණත් ඒ මොහොතේ අපි සිහියෙන් නොසිටියොතින් මොකද වෙන්නේ? අන්න ඒ දේම පාදක කරගෙන අපි නව කර්ම හදාගන්නවා. අඥාන චර්යාවට යනවා. සංසාර චක්‍රය තුල අපි ඉන්නේ. අපි මේ දකින රූපේ මේ මොහොතේ වර්තමානයේ අපි දකින්නේ දැන් තියෙන පේන රූපය කියලා දැක්කත් අපි හිතුවොත් ඒක යථාර්ථය නෙවෙයි, ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ, ඒක තමයි භවය කියලා කියන්නේ. එතකොට අපි ඒකට සැප දුක් හටගන්නේ අපේ තියෙන මානසික ස්වභාවය අනුව මිසක් ඒ රූපයේ තියෙන ස්වභාවය අනුව නෙවෙයි. එතකොට මෙන්න මේ අවබෝධය ලැබුණොත් ඒකෙනා ඔහු දන්නවා දුක්ඛ සත්‍ය හටගෙන නිරුද්ධ වුණා. ඒක පිරිසිෙන් දැනගත්තොත් සමුදයට යන්න පුළුවන්. මේක නිරුද්ධුනා කියලා නෝනින් දකින්න පුළුවන්. දැක්කොත් ඔහු නිරෝධාන්තයේ ඉන්නේ. ඔහුට අවිද්‍යාවෙන් සංස්කාර හටගන්නේ. ඔහුට ඒ වෙලාවේ හටගන්නේ කලුත් නොවන සුදුත් නොවන සංස්කාර දුක්ඛක්ඛය සංවත්තති කම්මක්ඛය සංවත්තති කියන විදිහට කර්මයේ ශේකරන්ට හේතු වන ඔහුට ප්‍රයෝගාභි සංඛාරය මත හටගන්නේ. ඒක සංසාර චක්‍රය තුල යන සංස්කාර නෙවෙයි, චේතනා නෙවෙයි. ඒ අර දස සංඥාදී විස්තර වෙන අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා ආදී වූ සංඥා විදියටයි සැලකන්නේ. ඒ සංඥා, ඒ සංඛාර, කුසලාභි සංඛාර විතරක් නෙවෙයි, ඒක සම්පූර්ණයෙන්ම ඥානචර්යා මට්ටමට යන සම්පූර්ණම දුකෙන් නිදහස් වීමට හේතු වන සංස්කාර. මෙන්න මේ සංස්කාර ඔස්සේ යනනම් ඊට මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් සතර සතිපට්ඨානය මෙන්න මේ ධහම තුල ඉන්න ඕන කියන අවබෝධය මෙහුට ලැබෙනවා. මේ අවබෝධය ලැබෙන්නේ ධර්මශ්‍රවණය නිසා. එතකොට අන්නේ ධර්මශ්‍රවණය ලැබෙන කාගෙන්ද? ධර්මශ්‍රවණය ලැබෙන්නේ සත්පුරුසාස්ත්‍රයේ කල්යාණ මිත්‍රාස්ත්‍රයේ නිසා කියලා දක්වනවා. මේ කල්යාණ මිත්‍රත්වයේ පිනතුණු නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. සසර බොහෝ පින්කල ලැබෙන දෙයක්. අප මේ ආසභාවෙත් නොඑක් විදිහේ පින් දහම් කරනකොට ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ කියලා අපි කියනවා. මේ පින් කම හේතුවෙන් මට බාලයන්ගේ ආශ්‍රයක් නොවේවා. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මෙන්න මේ ධහම කියා දෙන සත්පුරුෂයන්ගේ ආශ්‍රය මට නිවනතේක්ම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. පින්නතුනි මේ පුණ්‍ය කර්මවල ආනිසංසයෙන් ඔබ මේ කල්යාණ මිත්‍රත්වයේ ලබලා තියෙන්නේ. මෙතෙන්දී ඔබ දක්ෂ වෙන්නට ඕන ඔබට ලැබෙන මිත්‍රයන් ඔබට උදව් කරන්නේ රැකිරක්ෂාවක් ලබා දෙන්න විතරක්ද? නැත්නම් ඔබට මේ ජීවිතය සඵල කරගන්නද? නැත්නම් ඔබට පින් දහමක් කළා දානයක් දීලා සීලයක් රැකලා සුගතිගාමි වෙන්නද? නැත්නම් මෙන්න මේ දුක හටගන්න ස්වභාවය සැබෑ ලෙසම කියන මිත්‍රයෙක්ද ඔබට ලැබිලා තියෙන්නේ කියලා ඔබ දක්ෂ වෙන්නට ඕන තීරුම් ගන්න එකට ඔබට නුවණ තියෙන්නට ඕන. සාමාන්‍ය පුඤ්ඤාභි සංඛාර අබුද්ධෝත්පාද කාලයක උනත් අපට සිද කරගන්න පුළුවන්. දන් දේලා සීල රැකලා විතරක් නෙවෙයි භාවනා කළා ධ්‍යාන ලබාගෙන ඉහළ බ්‍රහ්ම ලෝකවල ඉපදෙන මට්ටමට හිත දියුණු කරගත් උත්තමයෝ බුදුහාඳුර පහළ වෙන කලිනුත් හිටිය ලෝකේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි මේ දුක දුකේ නිදහස වීමත් කියන මාර්ගය දේශනා කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මම ලෝකෙට කාරණා දෙකයි අතීතයේ දැනුත් දේශනා කරන්නේ. මොකක්ද ඒ කාරණා දෙක? දුක දුකේ නිදහස වීමත් විතරයි කියලා. දුක කියන්නේ මොකද්ද? මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. එතකොට මේක අවබෝධය නොතිබ්බොත් මොකද්ද වෙන්නේ? බාහිර පේන රූපය දැන් පේන රූපයක් කියලා දැක්ක ගමන්ම මොකද්ද වෙන්නේ? එක්කෝ එකට ආසා කරනවා, එක්කෝ එකට ද්වේෂ කරනවා. විතරක් නෙවෙයි මරණාසන්න මොහොතේ රූපයම නිර්මාණය වෙලා ඒ රූපයට අදාළ ලෝකයක නැවත ප්‍රතිසන්දි ගන්නවා භවය තුල අපි ඉන්න නිසා. මේකයි සාමාන්‍ය ලෝක යන සංසාර චක්‍රයේ අනුසෝතගාමි මාවත. මේක බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ අනුසෝතගාමි මාර්ගයෙන් මුදවලා ඒක උඩුගම් බලා යන පටිසෝතගාමෙන් නිපුණං දුද්දසං අනුන් කියලා. උඩුගම් බලා යන නිපුණ වූ ඉතාම සියුම් වූ දකින්න අමාරුව දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කරන්නයි ලෝකයේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට ධර්ම දේශනා කරන්නේ. මොකද ඒ දහම, මේ දහම තමයි මේ ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට මේ ලබන අවබෝධය, මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් පිළිබඳව අනවබෝධය නිසා හටගන්නේ මේක. ඇත්තටම මේ මොහොතේ තියෙන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපයක්, නිරුද්ධ වෙච්ච ශබ්දයක් මේ මනසින් අරගෙනයි තියෙන්නේ. මනසින් අරගත්තු මේ වෙලාවේ අර මුල්ම අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මේ මොහොතේ තියෙන්නේ කියලා දැක්කොතින් මෙන්න මෙතෙන්ටයි පිනතුනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. සැබැලෙසම ශ්‍රද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට අර මුල් ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙලා මේ මොහොතේ අපි යමක් තේරුම් ගන්නව නම් තේරුම් ගන්නේ වර්තමානයේ මනෝවිඥාණය කියන අවබෝධයට එන්නටයි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. මෙන්න මෙතෙන්ට අපි විශ්වාසනීයත්වයේ තියන්නට ඕන. මෙන්න මෙතෙන්ට විශ්වාසනීයත් ඒකාසකින් කල්යාණ මිත්‍රාසනයෙන් ධර්ම ශ්‍රවණය කරාට පස්සේ ලැබෙනවා සමහරලාට. සමහර සංවල සූත්‍රවල විස්තර කරනවා සද්ධාජාත උපසංකමති කියලා. ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා මේ බණහන එළමෙනවා කියලා කියනවා. මේකේ අවස්ථා දෙකක් තියෙන පින්වතුනි. හරි ලස්සන අවස්ථාවක් මේක. අවිජ්ජා සූත්‍රයේ දේශනා කරනවා කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනකොට සද්ධර්ම ශ්‍රවණය කළ මේ ශ්‍රද්ධාව හට ගන්නවා කියලා. ඇතැම් විට කීටාගිර සූත්‍රය වැනි සමහර තැන්වල සඳහන් කරනවා සද්ධා ජාත උපසංකමති උපසංකමේත්වා පෛරුපාසanti පෛරුපාසන්තෝ සෝතං ඕදහති ඕදහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතහනං ධම්මානං අත්තං උපපරික්කති ආදී වශයෙන් විස්තරයක් යනවා. ඒ කීටාගිර සූත්‍රයේ දක්වන්නේ මුලින් ශ්‍රද්ධාව හටගන්නේ හටගෙනයි මේ ධර්ම ශ්‍රවණය වෙත එන්නේ කියලා. මේකටත් හොඳ උදාහරණ තියෙනවා. ඔබ දැකලා ඇති ඇතැම් මේට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ සූත්‍රවල දිහා දැනගෙන ඇති සාරිපුත්ත මාහිමියන් වහන්සේ පැවිදි වෙන කලින් උපතිස්ස පරිබ්‍රාජක වශයෙන් ඉන්නකොට අර අස්සජහාඳුර මුණ ගැහුණා. අසජහාඳුරන්ගේ සංසුන් ඉරියව් දැකලා තමයි ළඟට ලං වුණේ. ලං වෙලා ඊට පස්සේ ඔබ රකින්න දහම මොකක්ද කියලා ඊට පස්සේ තමයි මේ ධර්මය ඇහුවේ. සද්ධාජාත උපසංකමති කියලා එතෙන්ට හටගත්තේ ඒකයි. ඇතැම් අවස්ථාවල දැක්වෙනවා භාගතුන් වහන්සේ ජීවමාන කාලේ සමහර අය භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න ලස්සනට ඇඳගෙන සුදු පැහැති ඇඳුම් ඇඳගෙන මල් අරගෙන භාගතුන් වහන්සේ සහ ස්වාමීන් වහන්සේලා යන පාර දිහා බලාගෙන ඉඳලා තියෙනවා. සෝන දණ්ඩ සූත්‍රය, රට්ටපාල සූත්‍රය මේ වගේ සූත්‍රෙන් සඳහන් වෙනවා. රට්ටපාල කුමාරයේ පැහැදුනේ අර මෙච්චර මිනිසු පිරිසක් යනවා නම් මොකක් හරි දෙයක් මැසේජ් එකක් මෙතන තියෙන්න ඕනේ කියලා ඔහු කල්පනා කළා. මේකටයි කියන්නේ සද්ධා ජාතූප සංකමිති කියලා. මොකද්ද මෙතන ශ්‍රද්ධාව කියලා කියන්නේ? අර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ගැඹුරු අවබෝධයක් නෙවෙයි. ඔහු විශ්වාස කරනවා මේ මිනිස්සු යන්නේ නිකන් නෙවෙයි, මොකක් හරි පණිවිඩයක් මෙතන තියෙන්න ඕන කියලා. මොකක් හරි මැසේජ් එකක් මෙතන තියෙන්න ඕන. වෙනත් තැන්වල නැති දෙයක් මෙතන තියෙන්න ඕන කියලා විශ්වාසනියත් ඇති වෙලා අර මිනිස්සු පස්සෙන් මැතෙන්ට මේ ඇත් යනවා, මොකද්ද මේ වෙන්නේ කියලා. පින්නතුනි මෙන්න මේක තමයි ඔබටත් ඇති වෙන්නට ඕන. මේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ඔබත් මේ බණහන්නේ ඇයි? ඔබේ තියෙන කටයුතු පස්සෙක තාලා සම්පූර්ණ මේ සඳහා කාලය කැපකළ ඔබ අහන්නේ ඇයි? ඔබ අහන්නේ ඔබේ ලොකු ගුණයක් තියෙන, ලොකු විශ්වාසනීයක් තියෙන මොකද්ද? මං ජීවිතේ කරපු දේවල්ට වඩා, කරන දේවල්ට වඩා මේ බණ අහලා මට මොකක් හරි ජීවිතාලෝකයක් ලබා ගන්න පුළුවන්, දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසනීයත්වයකින් තමයි ඔබ මේ තිරේ ඉදිරිපිට ඇවිල්ලා මේ බණ ටික අහගෙන ඉන්නේ. අන්න එහෙම ඔබ විශ්වාසනීයත්වයෙන් අහනකොට ඔබට නියම පණිවිඩය ලැබෙන්නට ඕන. මොකක්ද ඒ පණිවිඩය? අන්නේ පණිවිඩය තමයි ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේකෙන් දේශනා කරන දුකෙන් නිදහස් වීමේ පණිවිඩය. මොකද දුකෙන් නිදහස් වීමේ පණිවිඩය කියලා කියන්නේ මේ කල්යාණ මිත්‍රයන් වෙතින් ඔබට ලැබෙන පණිවිඩය තමයි සද්ධර්මයෙන් ලැබෙන පණිවිඩය. ඔබට ලැබෙන අත්දැකීමේ මුල් ස්වභාවය උපේක්ෂා සහගත අත්දැකීමක්. ඒ පිළිබඳව ඔබ අනවබෝධයෙන් හිටියොත්, ඔබ අවිද්‍යාවෙන් හිටියොත්, මේ හැදෙන දේ ගැන සැබෑ අවබෝධයක් නොතිබ්බොත් ඔබ අඥාන චර්යාවට ගිහිල්ලා අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, ඊට පස්සේ පස්ස වේදනා මේ ආදී හටගෙන ජරා මරණ දුක් දොම්නස් හට ගන්නවා කියන දැනුම ඔබට ලැබෙන්නට ඕන. ඒ වගේම ඔබ මේ පිළිබඳව මේ දුක්ඛ සත්‍ය හරියට පිරිසිදු දැනගත්තොත් අවිද්‍යායත්වේ වාසියස විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ විඥාන නිරෝධා, නාම රූප නිරෝධෝ කියන මෙන්න මේ පටිසම්පාදයේ අනිත් පැත්තට හරවලා පටිසෝතගාමී මාර්ගය තමන්ට යන්න පුළුවන් කියන විශ්වාසය පිළිබඳව පණිවිඩය ඔබේ දසවන් වලට ඇහෙන අවස්ථාව තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ දහම ඔබට ඇහුනොත් ඔබ මොකද කරන්නේ? ඔබට මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ අවිද්‍යාවෙන් ඉඳගෙන මේ දකින රූපයට නැඹුරු වෙලා රූපය පස්සේ ගිහිල්ලා දුක් විඳිනවද, ජරා මරණ ස්පර්ශ කරනවද, නැත්නම් ලෝකේ නිවුණු සැනසුණු පුද්ගලයන් ගත කර ගමන් මඟ ගිහිල්ලා මේ තමන් දකින්නේ නිරෝධ වෙච්ච එකක් කියලා දැකලා, නිරෝධ වෙච්ච දේ දකින සිතත් අනිත්‍යයි කියලා දැකලා අවිද්‍යායත්වේ වාසයේ විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ කියන අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ කළා දුකෙන් නිදහස් වෙන ඔබ කැමති කියන මාර්ග දෙකෙන් එකක් ඔබ තේරුම් ගන්න වෙනවා, තෝර ගන්න වෙනවා. ඔබ කවදාවත් අනාගතයේ දුක් විඳින කැමති නැහැ. ඔබට හෙට දවසේ ඔබේ කුමන ඥාතියෙක් ළඩ වෙලාද, මිය ගියාද කියන පණිවිඩය ඔබට එන්න වේද කියලා අපි දන්නේ හරියට. හෙට දවසේ ඔබේ ශරීරයේ කුමන නම් ළඩක් ඊද කියලා වෛද්‍ය වාර්තා වේද කියලා ඔබත් මාත් දන්නේ නැහැ. මෙන්න මේ වගේ දුක් සමුදායක් තියාගෙන අපි හරියට රේල් පාරක් මැද ඉන්න අය වගේ, රේල් පීලකට ඔළුව තියාගෙන හිස තියාගෙන ඉන්න අය වගේ අපට එන කෝච්චියට අපි තැලිලා පොඩි වෙලා යනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න මේ දර්ශනේ ටික්මට එන කියලා බුදුහමර දේශනා කළේ. පින්නතුනි මෙන්න මේ දර්ශනය දා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය සඳහන් කරනකොට සමහර අය පෙර පින තිමිච්ච අය, ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරපු අය වහාම තමන්ගේ ජීවන මාර්ගය වෙනස් කරගත්තා. එක සුළු මොහොතෙන් සම්පූර්ණම ජීවිත මාර්ගය වෙනස් කරගත් ආරස්මික මාර්ගයට ආවා. මේ සම්මා දිට්ඨියට පැමිණෙච්ච ගමන්ම සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව වායාම, සති සමාධි කියන මේ මාර්ගයට ඉක්මනින්ම ඔහු වෙනවා. දුකෙන් නිදහස් වෙන මාර්ගය මේකයි කියලා දැනගත්තොත් වෙනතුන හොට අත්හරින බැරි දෙයක් නැහැ. ඔහු ළඟ ගුණ සමුදායන් රාශියක් එක විට පිහිටනවා. අන්නේ පිහිටන ගුණ සමුදාය තමයි මේ අවිද්‍යා සූත්‍රයෙන් සඳහන් කරන්නේ. සද්ධර්ම ශ්‍රවණය ශ්‍රද්ධාව ලැබෙනකොට ඒ ශ්‍රද්ධාව ලැබිච්ච පමණට මේ තැනැත්තා මොකද කරන්නේ? ඔව්, ශ්‍රද්ධාව වෙන්න නිකන් ඉන්නේ නැහැ. ශ්‍රද්ධාව ලැබිච්ච පමණට මේ ගැන හිතමින් යෝනිසෝ මනසකරින් ඉන්නවා. නුවණින් මෙනෙහි කරමින් ඉන්නවා. යෝනිසෝ මනසකරින් ඉන්න පමණට ඔහු සති සම්පජඤ්ඤයට එනවා. සිහිය සානුවන දිනු වෙනවා. සති සම්පජඤ්ඤයෙන් ඉන්නකොට ඔහු ඉන්ද්‍රිය සංවරයටපත් වෙනවා. ඇස කන ආදී ඉන්ද්‍රිය ඔහු හැකිතාක් සංවර කරගෙන ඉන්න බලන්නේ. මේ අතර පිනොතනහට විශේෂ මාර්ගයක් පැනවෙනවා. ගුණධාම සමුදායක් වගේ ඔහුගේ නිරායාසයෙන් දිනු වෙනවා. කොහෙද මේ ගුණධම් ටික තියෙන්නේ? මේ ගුණධම් ටික තමයි පින්නතුනේ ඔබ කරණීමෙත සූත්‍රයෙන් නිතර සජ්ජහන කරන්නේ. සක්කෝ උජෝච සෝජෝච සුවචෝ චස්ස මුදුවනතිමානේ සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහකවුත්ති සන්තිඉන්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේ සවනනුකිද්දෝ කියලා ගිහිල්ලා අන්තිමට නැච කුද්දන් සමාචරයකින්චි යේන විඤ්ඤෝ පරිඋපවදේයෝ. නොනැති අය දොස් කියන එක සුළු හෝ වරදක් නොකරින තරම් ඔබ සංවේදී වෙනවා. ඇයි ඒකට හේතුව? දුකෙන් නිදහස් වෙන මාර්ගය මේකයි කියලා දැනගත්තු පමණට ඔහුගේ වැරදි ටිකෙන් ඔහුට බේරෙන්න නිදහස් වෙන්න ගත වෙන ඉතාම සල්ප කාලයයි. ඔහු දන්නවා මේ තරම් වටිනා දර්ශනයක් තිබෙද්දී ඇයි මම මාන්නෙන් ඉන්නේ? ඇයි මම ඉන්ද්‍රිය අසංවරෙන් ඉන්නේ? ඇයි මම අනුවණෙන් ඉන්නේ? ඇයි මම මේ වැරදි කරන්නේ? මිච්ඡා ආජීවයෙන් ඇයි මං ඉක්මනට නිවැරදි වෙන්න ඕන? මට තියෙන වටිනාම දේ මේ ධර්ම පිළිපැදීම නේද කියලා හිතනකොට ඔහු සමස්ත ජීවිතයම මේ ධර්ම මාර්ගයේ ආරස්ඨංග මාර්ගය තුල සංවර වෙනවා. මේ ආරස්ඨංග මාර්ගයම තමයි මේ වෙනත් වචනවලින් මේ සූත්‍රය දැක්වෙන්නේ. කල්‍යාණ මිත්‍ර රහස්යෙන් ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ඇති වෙලා, ශ්‍රද්ධාවෙන් යෝනිසෝමනසිකාරය, යෝනිසෝමනසිකාරයෙන් සති සම්පජඤ්ඤේ, සති සම්පජඤ්ඤයෙන් ඉන්ද්‍රිය සංවරය හට ගන්නවා. සන්තිඉන්ද්‍රියෝචය කියලා කරණිමිත සූත්‍රය දැක්වෙන්නේ මේකයි. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරයත් එක්කම ත්‍රිවිධ සුචරිතය හට ගන්නවා. කයින් වචනයෙන් සිතින් හෝ වැරදි කරන්නේ නැහැ. ඔහු හැකිතාක් දුරට සබ්බපාපස්සකරණං කියපු විදිහට අකුසලෙන් මිදෙනවා. ඔහු කායික වාචික සංවරයේ උපරිම ලෙස පවත්වා ගන්නවා. මනසත් පිළිබඳව අවබෝධයෙන් චිත්තානුපස්සනාවෙන් නිතර මනස ගැන අවධානයෙන් ඉන්නවා. ඒ අතර ඔහු විශේෂයෙන්ම සතර සතිපට්ඨානට එළඹෙනවා. ඔහුගේ ජීවිතයේ ඔහුගේ ශේම භූමිය බවට පත් වෙන්නේ සතර සතිපට්ඨානේ නිතරම වාසය කිරීම. තමන්ගේ සිත කය ගැන නිතර අවධානයෙන් ඉන්නේ කොතන ගියත් තබන පියවරක් පාසා ගන්න හුස්ම රැල්ලක් පාසා ඒ තැනැත්තා හැම මොහොතෙම සිහියෙන් වාසය කරන්නේ. ඉතාම සිහියෙන් ඔහු වාසය කරන්නේ. ඔහු තමන්ගේ කය ඉරියව ගැන ඉතාම අවධානයෙන් ඉන්නේ. ඔහු නිතරම තමන්ගේ හිතට මේ මොහොතේ මොකද්ද හටගන්න ස්වභාවය, ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට මේ වගේ දේවල් වලින් ඇත්තටම මේ මොහොතේ තමන්ට මොකද්ද වෙන්නේ කියන දේ ගැන නිතර අවධානයෙන් ඔහු ඉන්නේ. අන්නේ සතිපට්ඨානෙදී මේ ප්‍රතිඵල ලෙස ඔහු කාය වේදනා චිත්ත ධම්ම කියන ස්ථාන හතරේ සිහි පිටුවා ගන්න විතරක් නෙවෙයි, ඒ හතරේ ඇතිවන හට ගැනීම නිරෝධය, සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන මෙන්න මේ විදර්ශනාව තුළ ඔහු සංවර වෙනවා. මෙන්න මෙතනින් තමයි විදර්ශනාවෙන් බලන්නේ. මොකද්ද බලන්නේ? විදර්ශනාවෙන් බලන්නේ පින්නතුනේ වර්තමානයේ තුල සිත තියාගෙන ඉන්නේ වර්තමාන මොහොතෙහි වර්තමානයේ ඉඳීම සතිය, නැත්තම් සතිපට්ඨානය. මේකට කියනවා අර එක අතකින් ගොයන් මිට අල්ලගත්තා වගේ ආයුහන ලක්ෂණයෙන් වර්තමානයේ තුල හිත තියාගෙන ඉඳෙමින්, අවධානයෙන් ඉඳෙමින්, කය ගැන අවධානයෙන් ඉඳෙමින් ඔහු අනිත් අතින් ඡේදන ලක්ෂණේ විදියට ඔහු සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට අර අතීතී ස්කන්ධ පංචකය හටගත්තා නිරුද්ධ වුණා, හටගන්නව නිරුද්ධ වෙනවා, හටගන්නව නිරුද්ධ වෙනවා කියලා බලන්නේ අර අතීතේහි නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය. පරිසම්බිදා මග්ගේහි විශේෂම චර්යා නානත් ඥානේහි විඥාන චර්යා විස්තර කරන තැන දක්වනවා. විඥාන චර්යා විදියට අර මුලින්ම ලැබෙන අත්දැකීම තමයි යොහු විදර්ශනාව සඳහා යොමු කරගන්නේ. අනිච්ඡානුපස්සනත්ථාය ආවජ්ජන ක්‍රියාභ්‍යාකතා විඥාන චර්යා කියලා පාඩයක් විස්තර වෙනවා. පින්නතුනි මේ පාඩයේ අතිශය වැදගත් පාඩයක්. විදර්ශනාව වැඩියම පිළිබඳව දැක්වෙන අතිශය වැදගත් වාක්‍යයක් තමයි මේක. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණේ වඩන්න අපි පාදක කරගන්නේ මොකද්ද? බොහෝ අය හිතන් ඉන්නේ වර්තමානය තුල ජීවත් වෙන්න කියලා. වර්තමානය තුල ඉන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ කියලා. මොකද්ද අපි වර්තමානය තුල ඉනවයි කියලා හිතාගෙන ඉන්නේ? මේ ඇසෙන් දකින රූපේ මේ මොහොතේ බලාගෙන ඉන්නේ, එතකොට වර්තමානයේ ඉනවයි කියලා අපි හිතාගෙන ඉන්නේ නේද? ඇත්තටම පින්නොතනේ මේ මොහොතේ ඔබ ඉස්සරහා ඉන්න රූපය බලාගෙන ඉන්න එක වර්තමානයේ ඉන්න එක නෙවෙයි. මේ ඔබ අවිද්‍යාවෙන් ඉන්න එක, මේක භවය තුල ඉන්න එක. ඔබ ඇත්තටම වර්තමානයේ තුල ඉන්නවා නම් දකින්න ඕනේ මේ මොහොතේ විඥානයේ ස්වභාවය මොකද්ද කියන එක. ඇත්තටම මේ මොහොතේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? මේ මොහොතේ ස්වභාවය ඉදිරියේ පේන ඇහැ නෙවෙයි, රූපය නෙවෙයි, ඒව නිරුද්ධ වෙලා මේ මොහොතේ තියෙන්නේ. මේ මොහොතේ තියෙන යථාර්ථය තමයි අර නිරුද්ධ වෙච්ච අතීතය ගැන හිත බැසගෙන ඉන්න එක. අන්න ඒක දකින්නේ වර්තමානයේ මනෝවිඥාණයෙන්. ඒක තේරුම් ගන්න නම් අර අතීතයේ නිරුද්ධ වෙච්ච අතීතයට හිත තියන්නට ඕන. හැබැයි ඒක නිකන් අතීතයේ ජීවත් වීමක් නෙවෙයි, වර්තමානයේ තුල සිට තියාගෙන වර්තමානයේ ඉන්න බව අවධානයෙන් තමයි අර දෑකැත්තෙන් ගොයන් ටික අල්ලගත්තා වගේ වර්තමානයේ තුල කාය වේදනා ගැන අවධානෙන් ඉඳිමින්, සිත ගැන අවධානෙන් ඉඳිමින් විදර්ශනා කරන්නේ මොකද්ද? දිට්ඨියේ දිට්ඨමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. සුත කියන්නේ මේ මොහොතේ දකින දේ නෙවෙයි, දුටු දේ, දැකපු දේ. We should reflect on what we saw, what we have seen, not what we are seeing at the moment. We should reflect on what we heard in the past. අපි දැන් මේ හිතන්නේ සුතේ සුතමත්තං කියලා කියන්නේ දැන් කනට ඇහෙන දේ නෙවෙයි, කලින් අහපු දේ. මේ මොහොතේ කනින් ඔබ ශබ්දයක් තේරුම් ගන්නව නම් ඔබ තේරුම් ගත යුත්තේ මට මේ දැන් කනට තේරෙන්නේ අර නිරුද්ධ වෙච්ච අතීතයේ කන සහ ශබ්දයේ සෝත විඥානි ටිකයි මට මේ අවබෝධ වෙන්නේ කියන එක ගැන. ඒ අතීත අරමුණටයි විදර්ශනා කරන්නේ. අතීත අරමුණට විදර්ශනා කරනකොට, නුවණ තියෙනකොට, ඡේදන ලක්ෂණෙන් සමුදිවැය බලනකොට මොකද වෙන්නේ? ඒ අතීත රූපයේ පිරිසිදු දැනගන්නවා. අතීත රූපයේ පිරිසිදු දැනගන්නකොට වර්තමාන රූපෙන් නිදහස් වෙනවා. වර්තමාන රූපෙන් නිදහස් වෙනකොට තමා කිසිම දෙයක් ගැන විඥානයේ පිහිටන්නේ නැහැ. ඇස, කන, නාසය ආදී මේ කිසිම අර ආයතනයක් පිළිබඳවත්, රූප, ශබ්ද ආදී කිසිඳු අරමුණක් පිළිබඳවත් සිත බැසගන්නේ නැහැ. අනිසීතෝච විහෙරති නැචකින්ති ලෝකී උපාදීයති. කිසිවක් ඇසුරු කරන්නේ නැහැ ඔහු. ඔහු ප්‍රඥාවෙන් මේක බලමින් වාසය කරන්නේ. මෙතන තමයි තත්ත විචක්කති. ඒ දේ, ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. වර්තමානයේ මේ මනෝවිඥාණයත්, මේ සියල්ලම තේරුම් ගන්න මේ මනෝවිඥාණයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඔහු දකිනවා. සතර සතිපට්ඨානය තුළින් මේක දකින්න දකින්න ඔහුගේ සති බොජ්ජංගය ආදී බොජ්ජංග ධර්ම දිනු වෙනවා. සති සම්බොජ්ජංගයේ සතිමත් බව බොජ්ජංගයක් විදියට, බෝධි අංගයක් විදියට සැබෑලෙසම පිහිටා තියෙනවා. ධම්ම විජය සම්බොජ්ජංගයේ මෙන්න මේ ධර්ම කාරණයම මෙනෙහි කරන ස්වභාවයටපත් වෙනවා. විරිය සම්බොජ්ජංගයේ ඒ ඔස්සේම වීරිය යොදවනවා. පීති සම්බොජ්ජංගයේ ඒ ඔස්සේම ඔහු ප්‍රීතියටපත් වෙනවා. සිතේ සතුට ඇති කරගන්නවා. පස්සාදි සම්බොජ්ජංගයේ ඔහුගේ චෛතසිකවල ප්‍රසාදය සැහැල්ලුව ඇති වෙනවා. සමාධිය අන්නේ අරමුණේම හිත සමාධිමත් වෙනවා. උපේක්ඛා සම්බොජ්ජංගයේ මේ ස්කන්ධ පංචකයේ සමුදේවය දකින විට, උදේවය දකිනකොට ඔහු මේ සංස්කාරයන්ගේ නිරෝධය දකිනකොට මේ සංස්කාර පිළිබඳව ඔහු උපේක්ෂාවටපත් වෙනවා. මේ උපේක්ෂාවටපත් වෙනකොට ඔහුපත් වෙච්ච පමණට ඔහු විද්‍යා විමුක්තියටපත් වෙනවා. මෙහෙ දැනුම ඔහුගේ ජීවිතයේ සිසාරා ගමන් කරනවා. සමස්ත ජීවිතේ මේ යථාර්ථය මේකයි කියලා ඔහුගේ මුළු ශරීරයේ විනිවිද, මනස විනිවිද ගිහිල්ලා මේ යථාර්ථය ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර තුල ඔහුගේ ජීවිතය අභිෂේක ලබනවා. ඔහු දුක්ඛ සත්‍ය පිරිසින් දැන ගන්නවා. දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං, සමුදය සත්‍යං පහතබ්බං, නිරෝධ සත්‍යං සච්චිකාතබ්බං, මග්ග සත්‍යං භවේතබ්බං කියපු විදිහට ඔහු දුක පිරිසින් දැන ගන්නවා. අර ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව, පිරිසුදු ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව පිරිසින් දැනගන්නවා. ඊළඟට ඔහු සමුදය සත්‍ය විදියට අර අඥාන චර්යාවෙන් හටගන්න නව කර්ම, නැත්නම් අවිජ්ජාපච්චය සංඛාරා කියන මෙන්න මේ සංසාර චක්‍රයෙන් ඔහු නිදහස් වෙනවා. නිදහස් වෙන්නේ කොහොමද? මෙන්න මේ පිළිමද නිරෝධය දකිමින්, නිරෝධ සත්‍ය විදියට. මේ සඳහා වූ මාර්ගය ලෙස ආරස්මංගික මාර්ගය තුළ උපරිම ලෙස වාසය කළා. ඔහු මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තට පස්සේ, මාර්ග සත්‍ය වැඩි යුතු දෙයක් කියලා වැඩුණා බව දැනගත්තට පස්සේ, ඔහු සම්පූර්ණ දුකෙන් නිදහස් වෙනවා. ඒක තමයි විමුක්තිය. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති. විමුක්තියටපත් වුණා පස්සේ තමා ඒ විමුක්තියටපත් වෙච්ච ප්‍රමාණයට ඔහු ඒ ගැන අවබෝධයක් තියෙනවා. මානසික සුවයක් භුක්ති විඳිනවා. මෙන්න මේ විදිහට පින්නතුනි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන විට ධර්මයත් ධර්ම ශ්‍රවණය තුළින් ශ්‍රද්ධාවත් ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයත් සති සම්පජඤ්ඤයෙන් ඉන්ද්‍රිය සංවරයත් ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතයත් ත්‍රිවිධ සුචරිතයෙන් සතර සතිපට්ඨානයත් සතර සතිපට්ඨානයෙන් සත්‍යබොජ්ජංග වැඩීම ඔස්සේ විද්‍යාවේ මුක්තිය සාක්ෂාත් කිරීම දක්වා යන මේ සදහම් මගෙහි නිවන සැනසෙන මහවතෙහි ප්‍රධානතම කාර්යමසේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ කුමක්ද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මේ ධර්මයේ සඳහන් කරන මිතුරන්ගේ ආශ්‍රය තමන්ට ලැබීම. හරියට කන්දක් මුදුනට වැහි ධාරා වැටෙනකොට ඒ මුළු කන්දම සස්ත්‍රීක වෙලා කුඩා ඇලදිය පිරිලා ගංගාවල් සස්ත්‍රීක වෙලා වටේ පරිසරයම සස්ත්‍රීක වෙලා ඒ අය නිවන සැනසෙන අය බවට පත් වෙනවා වගේ අපේ ජීවිතයේ නැමැති මේ කන්දට සත්පුරුෂ ආශ්‍රය නැමැති දියදහර ලැබෙනකොට සද්ධර්ම ශ්‍රවණිය ඔස්සේ ශ්‍රද්ධාදී මේ කාර්යයන් සම්පූර්ණ වෙලා විද්‍යාව නැමැති මේ දර්ශනීය ජීවිතේ ලැබිලා විමුක්තිය නැමැති මේ සසර දුකින් සපුරා නිදහස් වීමේ මාවතයි බහගතුන් වහන්සේ අපට දේශනා කළේ. තින් පින්නතුනි අපේ ජීවිත බොහොම වටින ජීවිත. අද ඔබත් මා ජීවත් වෙන ඉතාම සංකීර්ණ අවස්ථාවක. බොහෝ දෙනා ජීවිත අසරණ වෙලා පිළිසරණක් නැතුව බලාගත් වතේ බලාගෙන ඉන මොහොතක ඔබට මේ සද්ධර්මය ලැබෙනවා. අප මේ සද්ධර්මයෙන් නිසසේ ලබා ගත්තොත් ඒ සද්ධර්ම අපේ ජීවිතයට උපන ලෙස අපි භාවිත කරවතින් අපට පින්නතුනේ මරණය කියන එකවත් ලෙඩ දුක් කියන එකවත් අභියෝගයක් නෙවෙයි. අපි උපරිම ලෙස ධර්මය තුළ වාසය කරනවා. හැම මොහොතෙම දුකෙන් නිදහස් වෙනවා. අපි අවසාන මොහොතේ හුස්ම ගන්න අමාරුවෙන් හිටියත් අපි ඉන්නේ ආනාපාන සති භාවනා කරමින් එක්කෝ මෛත්‍රී භාවනා වඩමින් ඉන්නේ අපි. නැත්තම් මෙන්න මේ යථාර්ථයේ සිහි කරමින් අපි ඉන්නේ. හැම වෙලාවෙම අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී විහෙරති පස්සසිස්සාමීති සික්ඛති කියලා මේ යථාර්ථය පුහුණු කරන්න අපි දක්ෂ වෙනවා. පින්නතුනේ මේ සඳහා උපරිම ලෙස සිහිය පුහුණු කරන්න මේ දිනවල හැකිතාක් මෛත්‍රී භාවනා වඩන්න ආනාපාන සතිය පුහුණු කරන්න. පුහුණු කරන ගමන් මේ අනිත්‍ය සංඥා වැඩිීමේ කාලය හැකිතාක් වැඩි කරගන්න දිනෙන් දින. මේ කුසලියම නිසාම ඔබට ලෙඩ රෝග වලින් මිදෙන්න පුළුවන්. මේ කුසලියම නිසාම ඔබට ලෙඩ හැදුනත් ඉක්මනින් ඒ ලෙඩ වලින් සුව වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ රෝගාතුරම හිටියත් ඔබ අසරණව නෙවෙයි ජීවිතේ නිමාටපත් කරන්නේ. ඔබට පිළිසරණක් අරගෙන ඔබ සම්බුද්ධෝත්පාද කාලෙන් උපරිම ලෙස ප්‍රයෝජන අරගෙනයි ඔබ තව පැහැකින් ඔබ නෙත් දෙක පියාගත්තත් ඔබ නෙත් දෙක පියාගන්නේ. එහෙත් පින්නතුනි මේ සද්ධර්මයේ නොලිබී ඔබ අවුරුදු 100ක් තව ජීවත් වුණත් ඔබේ ජීවිතය වටිනා ජීවිතයක් වෙන්නේ නැහැ. මේ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ යථාර්ථය තේරුම් නොගෙන වසර 100ක් ජීවත් වෙන කෙනෙකුට වඩා මේ යථාර්ථය තේරුම් අරගෙන මේ උදේවැය දැකීමෙන් සමුදේවැය දැකීමෙන් චතුරාර්ය සත්‍ය දැකීමෙන් ස්කන්ධ පංචකයේ සමුදේවැය දැකීමෙන් ජීවත් වෙන එක මොහොත එක දවස උතුම් කියලා දේශනා කළා. පින්නතුනි බලන්න ඔබ කැමති ධර්මයක් නොදක අවිද්‍යා අන්ධකාරයෙන් වසර 100ක් සුඛෝභෝගී ජීවත් වෙලා මිය යන ඔබ කැමති නැත්නම් මේ ධර්මයෙන් ජීවත් වෙලා ඉතාම කෙටි කලකින් හෝ මිය ගියත් අතෘප්තිකර නොවි નિසරු ජීවිතයක් නොවි පරිපූර්ණ ජීවිතයක් සනාතනික රැකවරණයක් සහිත ජීවිතයක් සහිතව මිය යන ඔබ කැමති කියන එක ගැන ඔබ ඔබම කල්පනා කළ බලන්න. එහෙනම් අපි ඉක්මනින්ම සත්පුරුෂ ශාස්ත්‍රයෙන් වඩවඩාත්ම මීට අදාළ ධර්ම දේශනාවට ඕන. හැකිතාක් දුරට එකතකින් මෛත්‍රී භාවනා දිනු කරන්න. සිල් සත්ත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා මේ කාලේ හැකිතාක් ලෝකෙට මෛත්‍රී වඩන්න. ඔබට හැකි පමණින් ඔබේ සෞඛ්‍යය රැකගෙන වෙනත් කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් උදව්වක් කරන්න. විශේෂයෙන්ම මේ දිනවල විශාල පරිත්‍යාගයක් කරන සෞඛ්‍යංශවල වෛද්‍යවරුන් ඉඳන් හෙදියන්ගේ පටන් සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩල වලට ඔබ හදවතින්ම සෙත් පතන්න පින් දෙන්නේ යට. ඒ වගේම ආරක්ෂක අංශ ප්‍රධාන අත්‍යවශ්‍ය සේවා සපයන හැම අංශයකම අයට මේ සඳහා ශක්තිය ලැබෙන කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න. ඔබට මේ පහසුකම් ටික ලැබෙන්නේ ඒ අය බොහෝම කැපවීමෙන් ජීවිත අවදානමත් අතට අරගෙන ඒ අය කරන කැපවීම නිසා ඔබ නිවසට වෙලා මේ කැම ටිකක් කාලින්නේ. ඒ නිසා පින්වතුනි මෙස් සිටින් යට සෙත් පතන්න. ඒ අංශවලින් නැගේ දරුවන් ඥාතීන් ඔබේ ගමේ නිවස සමීපේ ඉන්නව නම් යට පුළුවන් තරම් උදව් කළේ මේ කාලේ රැක බලා ගන්න බලන්න. යට ආශිර්වාද කරන්න. දිනපතාම ඔබ මෛත්‍රිය වඩලා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂක අංශ අතිවස සේවා සපේන අයට පින් දෙන්න. යට ශක්තිය ධෛර්ය ලැබෙන්න. එය නිරෝගී වෙන්න. එය දෙවියන් විසින් රැක දෙන්න කියලා ආශිර්වාද කරන්න. මේ කරන සියලු පින්කම් දෙවියන්ට ඥාතින්ට අනුමෝදන් කළා. එයාගේ උපරිම ආශිර්වාදය ලබා ගන්න මේ මොහොතේ හැකි තාක් පින්තුන් නිවෙස්වල පංචශීලිය ආරක්ෂා කරන්න. හැකි තාක් හොඳ දේවල් අහන්න, හොඳ දේවල් කතා කරන්න. නිවසේ නාමට සාතර හොඳට උපස්ථාන කරන්න. දරුවන්ට හොඳට මෛත්‍රියෙන් කතා කරන්න. ගෙදර ඉතාම සමගියෙන් ඉන්න. ඇහෙන දේවල්, කරන දේවල් හැම දෙයක්ම යහපත් දේවල්සේ මේ දිනවල කළමනාකරණය කරගන්න. මේ කාලය සම්පූර්ණයෙන්ම පුණ්‍ය කාලයක් විදිහට ගත කරන්න. නැත්තම් වෙසක් සමයක්, පොසොන් සමයක් විදිහට සම්පූර්ණ ආධ්‍යාත්මික ජීවිතයට, ආගමික ජීවිතයට නැඹුරු වෙච්ච කාලයක් මේ තුළ උපරිම ගත කරන්න. අනිත් පැයට දෝෂාරෝපණය කර කර වැරදි අඩුපාඩු බලවල යන කාලයක් නෙවෙයි පින්නතුනේ. මේ ජීවිතයත් මරණයත් අතර සටනකින් මේ මොහොතක අපි දිනපතාම මනසින් පිරිසුදු වෙන්නට ඕන, හිත පිරිසුදු කරගන්නට ඕන, ලෝකයට මෙත්ව දන්නට ඕන. මේ බුද්ධෝත්පාද කාලයෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අප ඔබට මීට කලින් සඳහන් කළා ඔබට කරන ක්‍රියාකාරකම් කීපයක් පිළිබඳව. උදෑසන අවදි වෙච්ච මොහොතේ මෛත්‍රී වැඩීමත්, රාත්‍රියේ නින්දට යනකොට මෛත්‍රී වැඩීමත් ගැන ටිකෙන් ටික අපි කාලය වැඩි කළා. විනාඩි 8 දක්වා අපි වැඩි කළා. ඊළඟට ඔබට විනාඩි 10 දක්වා වඩන්නට අපි අනුශාසනා කරනවා. ඉතින් ඔබ දිනපතාම උදෑසන අවදි වෙච්ච මොහොතේම විනාඩි 10ක් මෛත්‍රී වඩන ලෝකේ ඉන්න හැම දෙනාටම ඔබේ ගෙදරින් අය සුවපත් වෙත්වා. ඔබට අද දවසේ හමු වෙන හැම දෙනාම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා විනාඩි 10ක් මෛත්‍රී වඩන්න. දවස නිමාටපත් කළා නින්දට යනවට පස්සෙත් මේ විදියටම ඔබේ නිවසයට මෙත් වඩන්න. අද දින ඔබට උදව්පකාර කරපු සෞඛ්‍යංශ, ආරක්ෂකංශ, අත්‍යවශ්‍ය සේවා සපයන අය, ඔබට මුණ ගැහිච්ච අය හැම දෙනාම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙත් වඩන්න. මේ විනාඩි 10 අඛණ්ඩව පවත්වා ගන්න ඔබ. ඔබට පුළුවන් නම් මේක ටික ටික වැඩි කරන්න ඔබ කරන්න. අපි සඳහන් කළ ඊළඟට ඔබට දවසට මුණ ගැහෙනව නම් ඔබ රැකියා කරන ස්ථානවලදී, වෙනත් අවස්ථාවලදී ඔබට යම් යම් අය මුණ ගැහෙනව නම් ඒ අවස්ථාවලදී අඩුම ගානේ 10 දෙනෙක්වත් මුණ ගැහෙනකොට ඔබ හිතින් ඒක නාසුවපත් වේවා, සුවපත් වේවා කියලා කියන කියලා. ඉතින් මේක කියන්න. ප්‍රසන්න වූ ඇසකින් ඒ අය දෙස බලන්න. මේ අය මට උදව් කරන අය, සසරේදී මගේ දෙමව්පියන් දරුවන් එච්ච අය මේ මට මුණ ගැහෙන්නේ කියලා මෙස්සිත පුහුණු කරන්න ඒ අවස්ථාවේ. මේක ලොකු ගුණයක් ඔබේ වැඩෙනවා. එන්න එන්නම මානසික සතුට සැනසීම දිනු වෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ඒ අතර පින්නතුනි අපි මේ සඳහන් කළ ධර්මයේ ගැඹුරු කාරණා මෙනෙහි කරන්න. අඩුම ගානේ දවසක කරුණු පහක්වත් ඔබ මෙනෙහි කරන්න. ඔබේ ඇසට රූපයක් පේනකොට මේ මොහොතේ පේන මේ මල් ගස වෙන්න පුළුවන්, නැත්තම් මේ පොට්ටික, මේ නිරුද්ධ වෙච්ච දේ මම මනසින් දකින්නේ, ඒ දකින මනසත් අනිත්‍යයි කියලා බලන්න. ඔබට කවුරු හරි කතා කරනකොට ඔබ ඒක තේරුම් ගන්නකොට ඒක කන සෝතය, ශබ්දයේ සෝත විඥානේ නිරුද්ධ වෙච්ච අවස්ථාවේදී මම තේරුම් ගන්න කියලා ඉක්මනින්ම දකින දක්ෂ වෙන්න. මේ වගේ පිනොත්න ඔබ දක්ෂ නම් ඔබට දවසකට වැඩිපුර වාර ගානක් මේ කරුණවලදී ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට ලැබෙන පහස, මෙන්න මේ කාරණාවලදී මේ නිරුද්ධ වෙච්ච දෙයක් කිය තමා දැන් මේ හඳුනාගන්නේ කියලා හිතන වාර ගාන වැඩි කරන්න පින්නතුනි. අද දවසේ ඉඳන් ඉදිරිය සතිය පහක් මේක කරන දවසට. දවසට පහක් කරන්න පුළුවන් නම් ඒ පහ ටික ටික වැඩි කරගන්න. පින්නතුනි, ඔබේ සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මගේ දිනුව රඳා පවතින්නේ මෙන්න මේ සිහි කරන අරමුණු වල සංඛ්‍යාව අනුව. මේකට පහසුවක් සඳහායි අපි නිතර හිත සමාධිමත් කරගන්නේ. සමාධියට පහසුවක් වෙන්නටයි අපි හිත සමාධිමත් කරගන්නේ. හිත සමාධිමත් වීමට පහසුවටයි අපි හැකිතා කායික වාචික සංවරයෙන් ඉන්නේ. කායික වාචික සංවරය ඇති කරගන්නේ අපි නිතර ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නේ. ඉන්ද්‍රිය සංවරය දිනු කරගන්නයි සිහියෙන් නොනින් ඉතර ඉන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. ශ්‍රද්ධාව මේ දහම් පණිවිඩය ගැන විශ්වසනීයත්වයේ තියලා අඛණ්ඩව කටයුතු කරන්න අපි මේ සඳහායි. ඒ සඳහා හැකිතාක් දුරට සුතානුග්‍රහිතාය කියපු විදියට ශ්‍රුතවත් බවින් ධර්ම ශ්‍රවණයෙන් මේකට අනුග්‍රහ ලබා ගන්න. සාකච්ඡානුග්‍රහය කියපු විදියට හැකිතාක් සමා දන්නා ඇතක මේ ධර්ම කරුණ සාකච්ඡා කරමින් තවත් මේ දහම් පණිවිඩය සමග එකට කාලය ගත කරන්න උත්සාහ ගන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කරේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන අවිජ්ජා සූත්‍රය. පින්තුන අද මේ අපි සාකච්ඡා කරපු කරුණ වලින් තවත් අසහා දැනගන්න තියෙන කරුණක් තියෙනවා නම් අහන්නට පුළුවන්. පින්තුනි අප කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් නියම සදහම් මඟ දුක නිදහසන මාර්ගය අසහා දැනගන්නකොට එක විටම අපට කරුණ කීපයක් පැහැදිලි වෙන්නට ඕන. මොනවද ඒ? එක පැත්තකින් චතුරාර්ය සත්‍ය තේරෙන්නට ඕන. අනිත් පැත්තෙන් පටිච්චසමුප්පාදය අවබෝධ වෙන්නට ඕන. අනිත් පැත්තෙන් රූපාදී ස්කන්ධ පංචකය ප්‍රකට වෙන්නට ඕන. ඊළඟට මාර්ගය ලෙස ආරස්නංගික මාර්ගය හෝ සතිපට්ඨානය පැන වෙන්නට ඕන. මෙන්න මේ කරුණ ටික එකට සම්බන්ධයි. අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් මේ කියන්නේ. දැන් ඔබ චතුරාර්ය සත්‍ය අහුවා. ඊළඟට ඔබ පටිච්චසමුප්පාදයේ අනුසෝතගාමී පටිසෝතගාමී මාර්ගය ඔබ අහුවා. ස්කන්ධ පංචකය රූපාදී ස්කන්ධ පංචකය මුලින් හටගත්තා. ඊට පස්සේ උපාදාන ස්කන්ධ පංචකයට යනවද? ඒක නිරෝධයට වයපැත්තට යනවාද කියලා ඔබ තේරුම් ගත්තා. ඔබට මාර්ගය ලෙස පෙනුණා. සතර සතිපට්ඨානය නැත්නම් ආරසංග මාර්ගයත් ඔබට අසා දැනගන්න ලැබුණා. මෙන්න මේ කරුණු හතර එකම තැනකදී මුණ ගැහුනොත් තමයි සැබෑලෙසම අපට දහම් පණිවිඩය ලැබුණා කියන එකේ සලකුණ පින්නතුනි. මේ සලකුණ ලැබෙනවත් එක්කම තමගේ අභ්‍යන්තරේ ලොකු ගුණයක් දිනු වෙනට ඕන. ශ්‍රද්ධාව දිනු වෙනට ඕන. වීරිය දිනු වෙනට ඕන. සතිමත් බව දිනු වෙනට ඕන. සමාධිය ප්‍රඥාව දිනු වෙනට ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම අපේ ජීවිතේ වැඩෙන්නට ඕන. එහෙම වැඩුණොත් තමයි සැබෑ ලෙසම අප මේ අහපු දහමෙන් ප්‍රයෝජන ලැබෙනවා කියලා තමාටම තමා ගැන බලන්න පුළුවන්කම තියෙන්නේ. එහි අවසාන ප්‍රතිඵලය තමයි මේ ධර්මයෙන් තමා ඉන්නා ප්‍රමාණයට තමා විමුක්තියටපත් වෙනවා. තමා දැන් දුකෙන් ටික ටික නිදහස් වෙනව නේද කියලා තමන්ටම තේරෙනවා. විමුක්තස්මින් විමුක්තමිති ඥානං කියපු විදිහට ඒ නිවුණු ප්‍රමාණයට තමන්ට ඒ ගැන අවබෝධය ලැබෙනවා. ඉතින් ඒ සඳහා ක්‍රියා කරන්න අපි උපරිම ලෙස උත්සාහ ගනිමු. ඉතින් පින්නතුන්ට අහන්නට කුමක් හෝ දෙයක් තියෙනවද? ඔබේ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හොඳයි, එහෙම නැත්නම් අපි මෙතනින් අවසන් කරනවා. ඔබට මොනවා හරි තවත් ප්‍රශ්නයක් එහෙම ආවොතින් ඔබ ඒක සටහන් කරගෙන ඊළඟ සතිය අහන්නට ධර්ම දේශනාව ආරම්භයේදී මහන්න බලාගෙන ඉන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි අහන්න. අන්තිම කාරණා දෙකක් අපි දැන් වර්තමානයේ ඉඳගෙන ඒ කියන්නේ සිටින් ඉඳගෙන මේ අඥානතරය නැත්තම් සීත පංචස්කන්ධය විදර්ශනා කරමින් අපි බලන්න මොකටද? එතකොට අපි ඒ කියන්නේ වර්තමානයේ තුල ඉන්නේ අපි අතීතයේ වෙච්ච දැකපු රූපයක් පිළිබඳ. ඒක ඒ කියන්නේ අහපු දෙයක්, ඒ කියන්නේ දැකපු දෙයක්. එතකොට මේ ස්වාමී ඒ අතීතයේ තුල විදර්ශනා කරමින් මේ අනිත්‍ය වශයෙන්, මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක බලමින් ඉන්න ඒ අවස්ථාවද ඇත්තටම විභවක් විදියට සඳහන් වෙන්නේ. ඒ අවස්ථාවේදී මමස්සේ කියන එක හැදෙන්නේ ස්වාමීනි. ඇත්තම වැදගත් ප්‍රශ්නයක් ඔබ තමයි අහුවේ. එතකොට වර්තමානයේ අපි ඉන්න එක තමයි සතිමත් බව කියලා කියන්නේ. දැන් ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති ආදි වශයෙන් සතිපට්ඨාන සූත්‍රය දැක්වෙන්නේ. කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙහි වර්තමානයේ ඉන්න එක තමයි සතිපට්ඨානය. සතිපට්ඨානයේ වර්තමානයේ ඉන්න එක අර අපි උදාහරණයක් කිව්වේ එකාතකෙන් ගොයන් ටික අල්ල ගන්නවා වගේ කියලා. ඒකට කියන ආයෝහන ලක්ෂණ. ආයෝහන ලක්ෂණයෙන් අපි වර්තමානයේ සිහියෙන් ඉන්නකොට අපි විදර්ශනා කරන්නේ මොකද්ද? දිට්ඨිය දිට්ඨමත්තම් මට මේ මොහොත රූපයක් පේනවා නම් ඒකේ මුලට අපි යනවා යෝනිසෝ මනසකාරය විදියට. දැන් මේ දකින රූපය කලින් නිරුද්ධ වෙච්ච ඇස රූපය චක්කු විඥානය ආදී මේ කරුණු නිසායි අන්න ඒක හටගෙන නිරුද්ධ වුණා කියන එක නෝනින් දකිනවා. ඒක අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලනවා. බලන්න බලන්න මොකද්ද වෙන්නේ? තමන්ට ඉස්සරහා පේනවා සුඤ්ඤෝ ගාමන් අවෙක්කස්සෝ කියලා කියනවා. සුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සෝ කියලා කියනවා. මේ ලෝකයේ ශූන්‍ය දෙයක් කියලා හොදා කියනවා. ඉස්සරහා තියෙන්නේ නිරුද්ධ වෙච්ච දෙයක් නේද? මේ කිසිවක් නැති තැනක නේද මේ මනසින් ගන්න කියලා අර බාහිර ශූන්‍යතාවය පිළිබඳ අවබෝධය එනවා. ඒක බලෙන් ගන්න දෙයක් නෙවෙයි, ඒක අවබෝධයක්. දැන් අපි අහසේ පේන ගැලක්සියක් විනාශ වෙලා කියලා දකිනකොට අපට ඇති වෙනෝනේ හිසි අනේ මේක එහෙනම් නෑ නේද කියලා. හිස් බව තේරෙනවනේ. අන්න ඒක තමයි ශූන්‍ය වශයෙන් දැකීම කියලා කියන්නේ. දකිනවා කිව්වට දැන් ශූන්‍යයි ශූන්‍යයි කියලා බලන එක නෙවෙයි ඇත්තෙම. අර අතීතයේ නිරුද්ධ වෙච්ච එක නෝනින් දකිනවත් එක්කම ශූන්‍ය බව තමයි ප්‍රකට වෙනවා. අන්නේ ප්‍රකට වීම පිළිබඳව තමා දන්නව එතෙන්දී. ඒක ප්‍රකට වෙනකොට සම්පූර්ණම රූපේ නිරුද්ධ වෙලා ඒ ස්කන්ධ පංචකේ මත අතීතයේ නිරුද්ධ වෙලා වර්තමාන තුලවත් ඔහු රූපේ පිහිටන්නේ. ඔහු ඇත්තට මේ වෙලාව ස්කන්ධ හතරකින් තමයි අවබෝධෙම ඉන්නේ. මොකද වර්තමානයේ තුල කවදාවත් අපට රූපය තුල ඉන්න පුළුවන් කමක් නැහැ. මේ අවබෝධයට එන තැන අපරිආපන්න භූමිය දක්වා ස්කන්ධ හතරක් කියලා වේදනා සංඥා සංඛාර ස්කන්ධ කියන මෙන්න මේ අවබෝධයෙන් ඥාන චර්යාවෙන් ඉන්න ස්කන්ධ හතර තුලයි ඔහු දැන් මේ අනිත්‍ය දැකීමෙන් වාසය කරන්නේ. එහෙත් ඔහු නිතර භාවයේ දකිනවා. අන්නේ දැකීමම තමයි මිදීම කියලා කියන්නේ. අන්නේ මිදුණු පමණට තමයි ඔහුට ඔහුගේ සක්කාය දිට්ඨිය ආදී මේ සංයෝජන ධර්ම ක්‍රමෙන් දුර වෙන්නේ. ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ද? පැහැදිලිද? තවත් කරුණු විස්තර කරන්න අවශ්‍ය දෙයකට? හොඳයි, තෙරුවන් සරණයි. ඔබට මේ ධර්ම දේශනාව නැවත අහන්නට පසු අවස්ථාව තියෙනවා. මේ අහන කරුණු බොහෝ විට අලුත් කරුණු ඔබ අහන්නේ. එක විටම තේරුම් නොයන්න පුළුවන්. එහෙනම් ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔබට යම් කිසි දෙයක් තේරුම් ගන්න අමාරු නම් වඩාත්ම වැඩිපුර වාර ගණනක් ඔබ අහන්නට ඕන. ඇහුව පමණට ඔබට මේක තේරෙනවා. ඔබ ඉතාම දක්ෂය. ඔබට මේ දහම ඇහෙනවා කියලා කියන ඔබ සසර ඉහළම පින් කරපු කෙනෙක් කියන එක. ඔබේ පාරමිතා බොහෝ සම්පූර්ණ වෙච්ච කෙනෙක් කියන එකයි ඔබට මේ ධර්මය ඇහිමෙන්ම ප්‍රකට වෙන්නේ. මේ නිසා ඔබ දක්ෂ වෙනට ඔබේ ඊතුරු ටිකක් සම්පූර්ණ කරගන්නට. ඉතින් අපට මේ ලැබුණු වටිනා ජීවිතයේ ලබා ගන්න පුළුවන් ඉහළම වටිනාකම මේකට ලබා දීලා මේකට ඉහළම තත්වයට මේ හිත දියුණු කරගන්නට මේ අවස්ථාව ඔබ උපරිම ලෙස පාවිච්චි කරන්නට ඕන. වාර ගානක් හරි අහලා අහපු තරමට මේක ප්‍රකට වෙනවා. අහන්න අහන්න ඔබට තවත් ධර්මයේ වැඩෙනවා. ඒ ධර්ම ශ්‍රවණයම විමුක්තායතනයෙන් බවට පත් වෙනවා. සැබෑලසම පිනුතුන ඔබ හොඳට සංවර සීලීව වෙනස් කටයුතු වලින් බැහැර වෙලා භාවනා ඉරියව්වකම වාඩි වෙලා පුළුවන් නම් මේ බණ අහන්න ඔබ වාර ගාන. මේකම ඔබට විදර්ශනා බවට පත් වෙනවා. මේකම ඔබට විමුක්තායතනයක් බවට පත් වෙනවා. මේ ධර්ම ශ්‍රවණයම ඔබට ඔබේ තියෙන සංයෝජන ධනන් දුර වෙන අවස්ථාවක් බවට පත් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන හැම වෙලාවෙදීම ඔබේ කාරණේ තේරුම් ගන්න ගමම ඔබ දක්ෂ වෙන්න. මේ ඇහැට පේන රූපය, මේ කනට ඇහෙන ශබ්දය නිරුද්ධ වෙච්ච දෙයක් නේද කියලා එක දකිමින්ම ඔබට මේක ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඔබ වඩාත්ම මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. නිරස් කරගත් උතුම් කුසල ධර්මවල බලයෙන් ඔබට වහවහාම ධර්මාභෝධය සඳහා මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තං ච නින්දුක්ඛං භයං පන්තං ච නින්භයං සෝකම් පන්තං ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපනමෙන් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන සිටින සියලු ඥාතී හුද මේ පින දැක අනුමෝදන් වෙත්වා කෙන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ සියලු පින් සමැදෘෂ්ටික දෙවිනු අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් චිරහත් කාලයක් ඉහෙන් රැක දෙත්වා කෙන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආමේ සියලු පින්කම ආනිසංසෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය.